බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံතේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံතේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံතේ සංඝං සරණං ගච්ඡාමි තတိယံතේ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံතේ ධම්මං සරණං ගච්ඡාමි තတိယံතේ සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස කම්මස්ස කොම්මි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති සැනවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ නිවසේහි මේත මාසයකට කලින් සිදු කළා වගේම අද දිනත් ඉතාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරලා මේත මාස දෙකකට කලින් මිය ගිය ආදරණීය මෞතුමියට කමලා අබේවර්ධන මාතාවට පුණ්‍යානුමෝදනා කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාමාන්‍ය සිරිත තමයි අපි හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් පින්කමක් කරන එක තමයි සාමාන්‍ය සිරිත. ඉතින් මේ පින්තුන් බොහොම සත්පුරුෂ ශ්‍රද්ධාවන්ත කළගුණ දන පිරිසක් හැටියට තමන්ගේ මෑණියන්ගේ වියෝවෙන් ගත වෙන හැම මාසයක් පාසාම දැන් පහුගිය ටිකේම මේ වගේ පින්දහම් සිදු කළා. ඉතින් ඒ ගැන මේ පින්තුන හුඟක් සතුට වෙන්න පුළුවන්. අපේ මේ වගේ පින්කමක් කරනවායි කියලා කියන්නේ අපේ ආලෝකයක් දල්වනවා වගේ. මේ මෞතුමිය වෙනුවෙන් අපි පහනක් දල්වනවා වගේ මේක. හැබැයි පහන දැල්වනකොට පහනේ ආලෝකය මුලින්ම කාට දෙන්නේ? ඔව්, පහන දැල්වන කෙනාට තමයි පහනේ ආලෝකය මුලින්ම එන්නේ. අන්න ඒ වගේ ඔබත් මේ ඇති කරගන්නා වූ පුණ්‍ය නැමැති ආලෝකයේහි පහනෙහි එළිය මුලින්ම තමන්ට ලැබෙන්නේ. ඉතින් ඒ ආලෝකයේ මෑණියන්ටත් අවශ්‍ය නම් ඒ මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා පිණිස අනුමෝදන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, ඔබ හැම දිනෙකම දන්නවා අපේ ජීවිත මේ තත්ත්වයට පත්කරන්ට අපට ලෝකයේ උදව් උපකාර කළ යතුරින් ප්‍රධාන දෙන්න තමයි අපේ අමතාත දෙන්න. ඒ අමතාත දෙන්න අතරිනුත් අපේ අම්මගේ ශක්තියෙන් තමයි, අපේ අම්මගේ ජීවයෙන් තමයි අපි මේ ලෝකයේ මේ විදියට කාලය ගත කරන්නේ. ඉතින් ගුණවත් දරුවන්ගේ ලක්ෂණය තමයි තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඒ දෙමාපියෝ ඉන්නවා නම් දෙමාපියන්ට තමන්ගේ දෑතින්ම සලකනවා. දෙමාපියෝ මිය ගිහිලා නම් කලින් කලට ඒ දෙමාපියන් සිහි කරලා පුණ්‍යානුමෝදනා කරනවා. මේක පින්නතුනි, යම් කිසි කෙනෙක් සත්පුරුෂ කෙනෙක්ද කියලා බලන ප්‍රධානම ලක්ෂණය ලෝකේ. අපිට ලෝකයේ පස්සේ මුණ ගැහෙන ඇට අපි උදව් උපකාර කරන්න පුළුවන් වුණා. නමුත් ඒකෙන් අපි ගුණවත් කෙනෙක්ද කියලා ලෝකයේ බුද්ධිමත්ය බලන්නේ නැහැ. අපි කොච්චර ගුණවත් සත්පුරුෂයද කියලා බලන්නේ අපේ දරුවන්ට සලකන විදියට නෙවෙයි, අපේ ස්වාමි භාර්යාවන්ට සලකන විදියට නෙවෙයි, අපේ නැන්දර මාමලට ආච්චිලට සියට සලකන විදියට නෙවෙයි. කෙනෙක් කොච්චර සත්පුරුෂද කියලා බලන්නේ තමන්ගේ අම්මට තාත්තට සලකන විදියෙන් තමයි බලන්නේ. ඉතින් පින්නතුනි, අපි ඇයි එහෙම සැලකිය යුත්තේ? අපි සැලකිය යුත්තේ පින්නතුනි, එකතකින් අපේ ඒ දෙමෝපියන්ගෙන් වෙච්ච ප්‍රත්‍යුපකාරයට, උපකාරයට කරන ප්‍රතිඋපකාරයක් විදියට, කළුගුණ සැලකීමක් විදියට. ඒක අපේ අප විසින් සිදු කළ යුතු දෙයක්. අනෙත් දෙය තමයි පින්නතුනි, අපටත් ඒ දෙමෝපියෝ ගිය ගමන් මගේම තමයි අපිත් යන්නේ. ඒ දෙමෝපියෝ අපි කුඩා කාලේ හුඟක් ලස්සනයි. ඒ ලස්සනට හිටි අම්ම තාත්ත දෙන්න අපේ දැස ඉදිරිපිටදීම ටිකෙන් ටික වියපත් වුණා. අපේ දැස ඉදිරිපිටදීම ටිකෙන් ටික යැයි ලෙඩ ඇඳට වැටුණා. අපේ දැස ඉදිරිපිටදීම යැයි ජීවිතෙන් සමුගත්තා. පින්නතුනි, මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ අපේ අනාගත ජීවිතේම තමයි මේ කියන්නේ, වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ වෙනේ සත්‍යයක් මත පින්නතුනි, ඒ අපේ දෙමෝපියන්ට අපි සැලකීම තුළින් එකසකින් අපේ ජීවිතයත් අපි තේරුම් ගන්නවා. අනිත් දේ තමයි, තවත් වැදගත්ම දේ තමයි, ඒ දෙමෝපියන්ට සලකලා ලබන්නේ පුණ්‍ය නිධානයේ මගින්, කුසලයේ මගින් අපි ලොකු ශක්තියක් අපේ අනාගතය වෙනුවෙන් අපි ඉතිරි කරගන්නවා. ඒ වැඩිහිටි මෞදෙමෝපියන්ට අපි අපේ දෑතින්ම සලකලා තිබුණොතින් අපටත් ලොකු රැකවරණයක් ලැබෙනවා. මොකද ඒ රැකවරණේ? ඒ රැකවරණේ තමයි අපිත් එක්තැන් වෙච්ච වෙලාවට අපට සලකන්න කෙනෙක් ඉන්නවා. සමහර කෙනෙක් හිතන් ඉන්නවා තමන්ට දරුවෝම ඉන්න ඕන කියලා සලකන්න. එහෙම දෙයක් නෑ පින්නතුනි. දරුවෝ ඉන්න අය කොච්චරයි ඉන්නවද දරුවෝ නොසලකන අය. නමුත් අපේ අම්මා තාත්තා දෙන්නට සලකලා ඒ පින අපි සිදු කරගෙන තිබුණොතින් අපි පින්නතුනි ජීවිතේ අවසාන කාලේ අසරණ වෙන්නේ නෑ. අපට දරුවෙක් නොසිටියත් අපට පිහිටර කෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ විට එවැනි අය එක්තැන් වෙන්නේ නෑ. තමන්ගේ වැඩ ටික තමන්ටම කරගන්න පුළුවන් මට්ටමේ දිය කට්ටිය ජීවිතෙන් සමුගන්නවා. එනිසා මෙන්න මේ කපට තියෙන ලොකු රැකවරණයක්. එනිසා ඒකාතකින් මේ මෞදෙමෝපියන්ට කළගුණ සැලකීම, අනිත් අතින් අපට අපේ ජීවිතේ අනාගත සුරක්ෂිතතාවය සඳහා අපි මේ කරන දෙයක්. ඒ විතරක් නෙවෙයි, අපට මේ ජීවිතේහි ලබන්න පුළුවන් ලොකුම පිනක් තමයි තමන්ගේ මෞදෙමෝපියන්ට සැලකීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර කාලවල බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ නොවන කාලවල ලෝකයේ මිනිස්සු පින්පව් කියන දේවල් හරියට දන්නේ නැහැ. ඒ කාලවල අය ලෝකයේ සුගතිගාමී වීම සඳහා, මරණයෙන් පස්සේ හොඳ උපතක් ලැබීම සඳහා කරන ප්‍රධානම පින්කම හැටියට සඳහන් වන්නේ මෞදෙමෝපියන සැලකීම. ගෙදරම ඉන්න තමන්ගේ අම්මට තාත්තට සැලකීම නැමැති එකම පින්කමෙන් සත්වයන් සුගතිගාමී වෙනවායි කියලා, හොඳ උපතකට යනවායි කියලා. එයාටින් බලන විටත් පින්නතින අපට මේක ලොකු රැකවරණයක්. ඒ නිසා ඒ වගේම අපි දන්නවා පින්නතින අපි කුඩා කාලේ අපේ අම්මල තාතල විවාහ වෙනකම් ඒ අය සැමරුවේ ඒ අයගේ උපන්දින. නමුත් ඒ අය පින්නතුනේ අපි ලැබුණට පස්සේ ඒ අයගේ උපන්දින සැමරුවේ නැහැ කට්ටිය කවදාවත්. ඒ අය ඊට පස්සේ සමරන්නේ අපේ උපන්දින. අපට මාසෙදී පින්කම් කළා, බෝධි පූජා තිල ආශිර්වාද කරනවා. මාස දෙකෙන්, මාස තුනෙන්, මාස 10ෙන්, අවුරුද්දෙන් අවුරුදු පතා අපේ උපන්දින තමයි අම්මල සමරන්නේ. මේක තමයි අම්මලගේ ලක්ෂණය. අන්නේ වගේම තමයි පිනතුනි කළගුණ දන්න දරුවන් තමන්ගේ අම්මා තාත්තා ඉන්න කාලේ සලකන වගේම මිය ගියාට පස්සේ ඒ මිය ගිහිපු දිනය සිහිපත් කළා ඒ අම්මට තාත්තට පින් අනුමෝදන් කරනවා. ඒ විතරක් නෙවෙයි සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තගේ උපන් දිනේට අම්මා තාත්තා මිය ගිහිල්ලත් ඇතැමිට අවුරුදු 30 40 50 ගිහිපු අවස්ථා තියෙනවා. අපි දැකලා තියෙන සමහර අය ඒ අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කළා පින් අනුමෝදන් කරනවා. ඒ තරම් සත්පුරුෂය මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ ගුණධම් තුලින් පිනතුනේ අපට අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි තමන්ට ඥාති මිත්‍රාදීන් දුව දරුවෝ ඉන්නව නම් තමන් ගැන ලොකු විශ්වසනීයත්වයක් ඇති වෙනවා. මේ අය මේ වගේ සත්පුරුෂය නේද කියලා හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ අසල්වැසි හිත මිතුරු ඥාති මිත්‍රාදීන් දුව දරුවන්ගෙත් ආශිර්වාදය විශ්වසනීයත්වයේ උදව්පකාරය අපට ලැබෙනවා අපි මේ වගේ පින්දහම් කරනකොට. ඒ විතරක් නෙවෙයි පිනතුනි තවත් වැදගත්ම කාරණයක් තමයි අපි මේ වගේ එක පින්කමක් කළා අපි මේ ආත්ම භාවයේ අමර තාතර පින් අනුමෝදන් කරනකොට හිතන්න එපා පිනතුනි මේ ආත්ම භාවයේ අම තාති විතරේ පින් අනුමෝදන් වෙන්නේ කියලා. අපට සසරේ හිටියේ අපමණ වූ මෞදෙමව පියන් අපි දිහා බලාගෙන ඉන්නවා. ධර්මයේ පැහැදිලිවම මේ කාරණය සඳහන් වෙනවා. එක හාමුදුරු කෙනෙක් හිටියා හොඳ ලස්සනට බණ කියනවා. මේ හාමුදුරු ලස්සනට බණ කියනකොට එක්තරා දෙවඟනා නිතරම මේ ස්වාමීන් වහන්සේ බණ කියන තැන් වලට යනවා. අනිත් දෙවඟනම් පිරිවරාගෙන යන්නේ කොහොමද? මගේ පොඩි හාමුදුරුවද බණ කියනවා කියලා, මගේ පුතාද බණ කියනවා කියලා. අනිත් දෙවරුත් එක්ක දෙවරංගේ ළඟ මේ දෙවඟනට ලොකු කීර්තියක්. මේ දෙවඟනගේ පුතා බණ කියනවා කියලා. ඔබ හිතනවද මේ ආත්ම භාවයේ පුතා කියලා? මේ ආත්ම භාවය අම්ම තාම ඉන්න මේ හාමුදුරන්ගේ. මේට ආත්ම භාව ගානකට කලින් අම්ම කෙනෙක් මේ. දැන් දෙවඟනක් පස්සේ ඉන්න කෙනෙක් මෙයාට ඒක සතුටක්. තමන්ගේ ආත්ම භාව ගානකට කලින් පුතෙක් දැන් මේ ආත්ම භාවයේ මේ විදිහට ඉඳගෙන බණ කියනවා කියලා. මේ වගේ කතා ප්‍රවෘත්ති පිනදෙන බෞද්ධ සාහිත්‍ය බොහොමයක් සඳහන් වෙනවා. ඒ නිසා අපි මේ වගේ පින්කම් කරනකොට හිතන්න එපා එක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විතරයි පින් අනුමෝදන් වෙන්නේ කියලා. අපට සසර මව දෙමාපියන් නොවෙච්චයි මේ ලෝකේ නැහැ. බොහෝ දෙනෙක් අපට මව දෙමාපියන් වෙලා, දූ දරුවන් වෙලා, සහෝදර සහෝදරයන් වෙලා, ස්වාමි භාර්යාවන් වෙලා උදව්පකාර කළපු අය තමයි මේ ලෝකේ ඉන්නේ. ඉතින් ඒකටත් ලොකු ආශිර්වාදයක් අප කරන මේ පින්කම්. ඒ නිසා පිනුතුනි මේ වෙනි පින්කම් ගත්තොත් ඉතින් හැමතිම වටිනා පින්කමක්. ඒ විතරක් නෙවෙයි අපට කුමන හෝ අරමුණක් නිමිති කරගෙන අපේ ජීවිතේ පින් දහමක් කරන්න පුළුවන් නම් පිනුතුනි ඒක ජීවිතේට ලොකු ආශිර්වාදයක්. ඇතැමිට ලංකාවේ ඉන්න අයටත් වඩා මෙහි ඉන්න අය පින්කම් කරනවා. දැන් අපි දන්නවා මෙහි ඉඳලා ලංකාවට යන සමහර අය ලංකාවට යන්න කලින් මෙහි පින්කමක් කරනවා. ලංකාවට ගියාට පස්සේ ලංකාවට ආව කියලා පින්කමක් කරනවා. එහාට ගිහින් එහෙ ඉඳලා ලංකාවට එන මෙහාට එනකොට ආයි පිළිත් එහෙම කියලා ආයි පින්කම් කරනවා. ආයි මෙහාට පස්සේ ඒ ගෙනාපු දේවල් පූජා කළා හඳුනනට ආයි මෙහෙ දානයක් දෙනවා. පින්නතුනේ ඒ වගේ හැම අවස්ථාවකම ශ්‍රද්ධාවන්තයාට පින්කමක් කරන් තියෙන අවස්ථාවක්. තමන්ගේ ගෙදර ගහක කොළක ගෙඩියක් හැදුනොත් මුලින්ම බුද්ධ පූජාට පූජා කරනවා, ස්වාමීන් වහන්සේට පූජා කරනවා, ඥාතීන්ට ඒක පූජා කරනවා. ඒ වගේම පිට රටකින් දෙයක් ගෙනාවොත් පිට රටකට ගියොතින් බලන්නේ අපට මේක අපේ හොඳට උදව් කරපු කෙනෙකුට දෙන්න දෙයක් මොනවද අපි ගන්නෙ, පන්සලේ හාමුදුරන්ට මොනවද අපි ගන්නෙ කියලා බලන්න තමයි යන්නේ. ඇතැම් විට අපි දන්නවා දැන් මේ රටේ ඉන්නකොට ලංකාවේ දේවල් අපට හමු නොවන දේවල් මෙහෙදී හම්බ වෙනවා. ඇයි ලංකාවට යන්නේ? හොඳම දේවල් එහෙනම් මෙහාට අරගෙන එන්නේ. ඉතින් ඒ තුලින් පින්නතුනේ හැම අවස්ථාවකදීම මිනිස්සු පිනක් කරගන්න අවස්ථාවක් කරගන්නවා. දැන් මේ අලුත් අවුරුදු සමය වුණත් දැන් මේ රටේ අය තමන්ගේ ගෙවල් ලයිට් දානවා නේද නැත්තන කාලෙටනේ. දැන් පින්නතුනේ අපටත් පුළුවන් ඒ කාලේ ලයිට් ටික පත්තු කරන්න. පත්තු කළ අපිට හිතන්න පුළුවන් මේ ලයිට් ටික මම පත්තු කරේ බුදුහාඳුරු වෙනුවෙන්. මේ වෙසක් කාලේ වෙනුවෙන් මම පත්තු කරේ කියලා තමයි පත්තු කරන්න. ඒකත් පින්නතුනේ පින්කමක් කරන් තියෙන අවස්ථාවක්. මේ පින්නතුන් අහලා ඇති විමානවත්තු කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා සමහර දෙවිවරු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කරපු පින්කම් සිහිපත් කරනවා. සමහර අය මුහුදු වෙරළට ගිහිල්ලා වැලි ටිකක් ගොඩ ගහලා දාගැබක් කියලා හදලා අනේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තියෙන දාගැබක් කියලා හිතලා වැඳලා ඒ පින්කමෙන් සුගතිගාමී වෙච්ච අය ඉනෝ දිව්‍ය ලෝකෙ ගිහිපුවා. සමහර අය ඉනෝ කැලේදී මලක් කඩලා වනමලක් කඩාගෙන නෙලාගෙන ඒ මල බුදුහාඳුරු වෙනින් පූජ කළා. ඒ එකම මලේ ආනිසංසයෙන් සුගතිගාමි වෙච්චා ඉන්නවා. පින්නොතනේ අපටත් හැම මොහොතෙම පින්කමක් කරන් තියෙන අවස්ථාවක්. ඔබ මල්වත්තකට ගියාම මෙහි ලස්සන රෝස මල් අතු තියෙනවා. මේ මල් අතු වලට යන්න. ගිහලා හොඳට ලස්සනට මේ මල් අතු බලන්න. බලනු විතරක් නෙවෙයි, බලලා අදිස්ථානය කරානේ මේ මල් ටික ඔක්කොම බුදුහාඳුරන්ට පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මල් කඩන්න ඕනේ. මල් ටික ගහේ තිබිදි මනේ මේ ටික බුදුහාඳුරන්ට පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගෙදර තමන්ගේ වත්තේ බල්බ් ටිකක් පත්තු වෙන සලස්සලේක බුදුහාඳුරු වෙනුවෙන් බුදුහාඳුරන්ගේ උපන්දින වෙනුවෙන් මම සමරනවා කියලා සමරන්න. පාරේ යන අය හිතේ අනේ මේ අය හොඳ අය, අපේ අවුරුද්ද වෙනුනොත් මේ අයත් ලයිට් දාලා කියලා සතුටු වේ, කමන්නේ. පින්නතුනි ඒ වගේ අපට හැම මොහොතෙම පින්කම් කරන්න තියෙන අවස්ථා දැන් බලන්න. අර ඉස්සරහ ගෙදරනේ ලස්සනට ලයිට් දාලා තියෙනනේ, ඒ දකින්න හැකි බලන්න කොච්චර හිතේ සතුටක් ඇති වෙනවද නේ, ප්‍රසන්නයක්නේ. අන්න ඒ වගේ අපි කරන දේවල් වලින් පින්නතුනි දැන් අපේ පන්සලේ ඔබ ගියොත් දකි ජනවාරි පළඳ ගිහිපුවාම දකින්නත් අපි කොච්චර ලස්සනට මේ ආලෝක පූජාවක් කළාද කියන එක. ඇත්තෙම පින්නතුනි මේ හැම අවස්ථාවකදීම අපට අපේ කුසලයේ දිනු කරගන්න තියෙන අවස්ථා. එනිසා මෙවැනි මෞදෙමාපිය වෙනුවෙන් හැම අවස්ථාවකදීම අපට පින්කම් කරන්න පුළුවන්. අපේ ජීවිතවල මේ දේවල් කරන්න පින්නතුනි ලක්ෂණය තමයි අපේ හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනවා කියන්නේ හිතේ සතුට වැඩි වෙනවා. දැන් මේ වගේ දේවල් වලින් අපට සතුට ලබන අවස්ථාවක් නැති වුණොත් තමයි අපි වෙන වෙන දේවල් පස්සේ යන්නේ. එක්කෝ සින්දු අහන්න යනවා, එක්කෝ කෑම බීම වලට යනවා, එක්කෝ නැත්තම් වෙන කෙනෙක්ගේ අඩුපාඩුවක් ගැන කතා කරනවා, දේශපාලඥයෙකුගේ අඩුවක් කතා කරනවා. අපි ඒවට යන්නේ ඇයි? අපිට මේ පැත්තෙන් සතුට විඳින ක්‍රමය අපි දන්නේ නැති වෙනකොට. දැන් මේ පැත්තෙන් සතුට විඳින ක්‍රමය දන්නවනම් ඒ කෙනාට බාහිර කෙනෙක්ගේ අඩුවක් කතා කරන්න හිතන්නවත් අවස්ථාවක් නෑ යාට. යාට හැම මොහොතෙම පින්කම් කරන්න තියෙන අවස්ථා. එයාගේ හුස්ම ගන්නවා වගේ හැම මොහොතෙම යා කුසල චේතනාවක් එක්කයි ඉන්නේ. ඒ ප්‍රමාණයට පින්නතුනේ තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒක පින්නතුනේ හිතන්න එපා පරලෝදී ජීවිතේ දිවි ලෝක යන විතරයි කියලා. ඒ සතුට යානිසංසයේ ප්‍රධාන වශයෙන් මෙලවදී ලැබෙන්නේ. තමට නිරෝගී සම්පත්තිය ලැබෙනවා. තමන් අධ්‍යාපන ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා තමන්ට ඒ කුසලයේ නිසා. තමන්ට හොඳ යහළු මිත්‍රාදීන් මුණ ගැහෙනවා. තමන් කරන රැකී රක්ෂා එන්නෙන්නම දිනු වෙනවා තමන්ගේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන් ඉන්නවා නම් ඒ ඥාතීන්ටත් මේ පින්කම ආනිසංස ලැබෙනවා. ඇයි ඒකට හේතුව? මේ කර්ම ශක්තියේ ලක්ෂණයක් තමයි පින්නතුනි. අපට කර්මයෙන් යම් යම් අකුසල විපාක දෙන්න බැරි නම් ඊට පස්සේ අපට හිත් වේදනා දෙන්න අපේ ළඟම ඥාතීන්ගේ දුර්වල කර්ම ශක්තියන් තියෙනවා නම් ඒකට බලපාන මේක. අපේ අකුසල කර්ම ශක්තියන් තියෙනකොට ඒයාගේ දුර්වල කර්ම ශක්තියන් තියෙනවා නම් මේ දෙක මේකට එකතු වෙනවා. ඒ වගේම අපේ කුසල කර්ම ශක්තිය දිනු වෙනකොට මොකද වෙන්නේ? අපේ ළඟම ඉන්න අයටත් ඒ යහපත වෙනවා. ඒයාගේ කුසල කර්ම ශක්තිය ඊට පස්සේ ඉස්මතු වෙනවා. ඉස්මතු වෙලා අපට සතුට දෙන විදියට ඒ පරිසරය සකස් වෙනවා. පින්නොතන අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුදුදහමේ තියෙන මේ කර්ම න්‍යාය පිළිබඳව. කර්මය හා කර්ම විපාකය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකෙෙහි සිතල නිමාටපත් කරන්න බැරි විෂයන් සබ්ජෙක්ට්ස් කීපයක් තියෙනවා. එන් එකක් තමයි බුද්ධ විෂය කියන එක. බුදුරජාණන් වහන්සේගේ මානසිකත්වය සහ බුදුවරයෙක් පුරන ගුණධම්, බුදුවරයෙක්ගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය සාමාන්‍ය කෙනෙකුට හිතන්න බෑ. දැන් බුදුහාඳුරනේ විතරක් දෙවෙනි වෙච්ච සරුවත් හාමුදුරන්ටවත් බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන හිතන්න බෑ. ඒක අවසන් කරන්න බෑ. වරක් බුදුරජාණන් වහන්සේට කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ගුණ තරම් ගුණයක් මම ලෝකේ කවුරුවත් කෙනෙක්ගෙන් දකින්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු සරියුත් හාමුදුරන් අහනවා සාරිපුත් ඔබ අතීතයේ පහළ වෙච්ච බුදුරු ගැන දැකලාද ඔය කියන්නේ කියලා. අනේ ස්වාමීන් මම එහෙම දැක්කේ නැහැ කියලා. එතකොට කියනවා සාරිපුත් එහෙනම් ඔබේ දැනුම සම්පූර්ණ දැනුමක් නෙවෙයි කියලා. එනිසා සරියුත් ස්වාමීන් වහන්සේටවත් බුදුවරෙක්ගේ සම්පූර්ණ ගුණ පිළිබඳව කියලා නිම කරන්න බෑ. එනිසා බුද්ධ විෂය කියන එක අචින්තනීය විෂයක්, සිතල අවසන් කරන්න බැරි විෂයක්. ඒ වගේම චිත්ත විෂය. මේ සිතේ ස්වභාවය ගැන සාමාන්‍ය කෙනෙකුට හිතල අවසන් කරන්න බෑ. ඉතාම සංකීර්ණ විෂයක් මේ හිත කියන එක. හිත ගැන විග්‍රහ කළ බුදුදහමේ නොයෙක් විස්තර දැක්වෙනවා. ඒ අපි ඉගෙන ගන්නට ඕන. නමුත් හිත ගැන පරිපූර්ණ අවබෝධයක් රහතන් වහන්සේ කෙනෙකුටවත් ලබන එක පහසු නැහැ. ඒ වගේම ලෝකวิෂය. මේ ලෝකයේ විවිධ ග්‍රහ ලෝක තියෙනවා. සෞර ග්‍රහ මණ්ඩල තියෙනවා. ගැලැක්සීස් තියෙනවා. පින්නතුනේ කලින් විද්‍යාඥයෝ හිටන් හිටියේ මේ පෘථිවිය විතරේ කියලා තියෙන්නේ. පස්සේ ඊට පස්සේ හිතුව මේ සෝලාර් සිස්ටම් එක විතරේ කියලා තියෙන්නේ. ඊට පස්සේ තවත් උපකරණ සියුම් කළ බලනකොට හිතු බැලුවා ඊට පස්සේ ඔයගොල්ලන් මිල්කි වේ එක දැක්කා අපේ ගැලැක්සිය දැක්කා. අපේ ගැලැක්සිය පින්නතුනේ කොච්චර විශාලද? අපි ඉන්න ගැලැක්සිය. අපි ඉන්න ගැලැක්සිය විතරක් මේ රවුමට යන මේ ගැලැක්සියේහි සෝලාර් සිස්ටම්ස් පින්නතුනේ මිලියන ගණන් තියෙනවා. මිලියන ට්‍රිලියන ගණන් තියෙනවා. ඒ අපි ඉන්න මිල්කි වේ එකේ රවුමක් වගේ මේක වටේ කරකැවෙමින් තියෙන එක එක කොනක ඉඳන් අනිත් කොනට යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා දන්නවද? ආලෝක වර්ෂ ගත්තොත් ආලෝක වර්ෂ ලක්ෂයක් යනවා. මේ අපි ඉන්න එකම ගැලැක්සියේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට එක මොහොතක තත්පරයකට හැතැම්ම 187,000 වේගෙන් ගියොත් සැතපුන් 187,000 වේගෙන් එක තත්පරයකට ගියොතින් ඒ වේගෙන් ගියත් එක කොනක ඉඳන් අනිත් කොනට යන කොච්චර කාලයක් යනවද? අවුරුදු ලක්ෂයක් යනවා. මේ අපි ඉන්න එකම ගැලැක්සිය විතරක්. ඒ වගේ ගැලැක්සිය කොච්චර තියෙනවද? ඒ වගේ ගැලැක්සීන් 1000ද? ලක්ෂයද? මිලියනේද? ට්‍රිලියනේද? ඊටත් වැඩි. ඒ තරම් ප්‍රමාණයක් මේ ලෝකයේ ගැලැක්සීස් තියෙනවා. ඉස්සෙල්ල විද්‍යාඥයෝ හිතන් හිටියේ එක යුනිවර්ස් එකක් විතරයි කියලා. දැන් පේනතුනි মালටි යුනිවර්සස් වලට යනවා දැන්. ඒ තරම් යනවා කියන්නේ යන්න බෑ කවදාවත්. භෞතිකව යන්න බෑ. උපකරණ සියුම් කර කර බලන එකක් තියෙනවා. දැන් කරන්නේ ඒක. කවදාවත් පේනතුනි අපි ඉන්න ගැලැක්සියවත් කෙළවරට යන්න බෑ. අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලෙවත් සම්පූර්ණ ගමන් මගක අපට යන්න බෑ. භෞතිකව යන්න බෑ. උපකරණ සියුම් කරලා බලන එක විතරයි කරන්න පුළුවන්. පින්නතුනි එවැනි විශ්වයක් තුල මේ ලෝකයේහි ලෝක විෂය කියන එක අචින්තනීය විෂයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි හිත දිනු කරපු බුදුරයන් වහන්සේ කෙනෙක් මේ සියල්ලක්ම නුවණින් දකිනවා කියලා කියනවා. එතකොට ලෝක විෂය කියන අචින්තනීය දියක්. ඒ වගේම සත්ව විෂය. සත්ව විෂය කියන්නේ මේ ලෝකෙින් එක එක සත්‍යයන් සහ ඒ සත්‍යයන්ගේ ප්‍රමාණය. මේකත් හිතලා අවසන් කරන්න බැරි සබ්ජෙක්ට් එකක්. ඇයි එහෙම කියන්නේ? දැන් අපිට මනුස්ස ලෝකේ නම් ජනගහනය කෝටි 800ක් විතර ඉන්නේ. කොහොම හරි අධ්‍යයනය කරලා අවසන් කරන්න පුළුවන්. ඒක පින්නතුනේ එච්චර අමාරුවක් නෑ. නමුත් බලන්න මේ ඇනිමල් රෙලම් එකේ මේ සත්ව ලෝකයේ කොච්චර ඉන්නවද සත්තු? කොච්චර වර්ග ඉන්නවද? මුහුද විතරක් බලන්න කොච්චර සංකීර්ණ සත්තු ඉන්නවද? කෘමි වර්ග කොච්චර ඉන්නවද? කුරුල්ල වර්ග කොච්චර ඉන්නවද? බඩගාල යන සත්තු කොච්චර ඉන්නවද? ඒ පින්නතුනේ එක ලෝකයක විතරයි. තව ඒ ලගේ තවත් 29ක් සත්ව වෙන ස්ථාන තියෙනවා. මේ සත්ව විශ්ය කියන කත අචින්තනීයයි. වර්ග වෙනස්, ප්‍රමාණය විවිධයි, ප්‍රමාණය අපමණයි. පින්නතුනේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක නිවන් දකින සත්ව ප්‍රමාණය දන්නවද කොච්චරද කියලා? එක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක නිවන් දකින සත්‍යය ගැන ධර්මයේ සඳහන් වෙනවා 24 අසංකේයයක් කියලා. 24 කියන්නේ 24යි. 24ට අගට බිඳු 140ක් දැමම තියෙන සංඛ්‍යාව. මේකට තමයි 24. මිනිස්සු විතරක් නෙමෙයි, මිනිස්සු ඊටාම ටිකයි. ඒන් දශමයක් ගානෙන්වත් නෑ. මිනිස්සු පොඩ්ඩයි. අනිත් දෙවියන්, බ්‍රහ්මයන් ඇතුළු සත්‍යයන් තමයි වැඩිපුර ප්‍රමාණයෙන් නිවන් දකින්නේ. ඒ තරම් ප්‍රමාණයක් එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය තුල නිවන් දකිනවා. මාර්ගඵල ලබනවා. දැන් අපට හිතේ එහෙම දැක්කොත් අයියෝ මේ සත්‍යෝක ඉවර වෙයි කියලා නේ. පින්නතුනි මේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක මෙවැනි විශාල සංඛ්‍යාවක් සත්‍යයන් නිවන් දැක්කත් ලෝකේ ඉන්න සත්‍යයන්ගේ ප්‍රමාණයෙන් අර නිවන් දැක්ක ප්‍රමාණය සාපේක්ෂව කොච්චර කියලා දන්නවද? උපමාවකෙන් දක්වනවා මුහුදට පොල් කෙන්දක් දාලා මුහුදේ වතුරට ගාවලා ඒක හත් පාරක් ගැසුවට පස්සේ ඉතුරු වෙන වතුර ටිකක් තියෙනනේ. අන්නේ ඉතුරු වෙන වතුර ටික ප්‍රමාණය තමයි අර සූවිසසන කියා කියලා කියන්නේ. ඒ තරම් පොඩි ප්‍රමාණයක් අර ලෝකේ ඉන්න ප්‍රමාණයෙන් නිවන් දැක්කේ කියලා. ඒ තරම් සුවිශාල සත්ත්ව ලෝකයක් මේකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි. මේ ලෝකේ යන සත්‍යයන්ගේ යන විදියක් තියෙනවා. ඉපදෙන ස්වභාවයක් තියෙනවා. දැන් මනුස්ස ලෝකේ ඉඳලා අපායට යනවා කියන එක ඒක සාමාන්‍ය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක මහ ලොකු ගැඹුරු දෙයක් නෙවෙයි. ඒක දැන් අබෞද්ධියොත් පිළිගන්නවා. ඒක මනුස්සයෝ ඉඳලා සත්ත්ව වෙනවා, සත්ත්ව ඉඳලා දෙවරු වෙනවා කියන එක අද ඉගෙන නෙවෙයි. මේට අවුරුදු 10කට දහස් ගණනකට කලිනුත් බෞද්ධ නොවනත් ලෝකේ පිළිගත්තා. සමහර අය දැඩි වුණා පිළිගන්නා ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් මෝහණී ආදී ක්‍රම වලින් දැන් වර්තමානයේ පිළිගනව නැවත උපත කියන එක පිළිගනව. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සුවිශේෂ දෙය තමයි පිනතුනි. මේ අපි සසරේන ගමනේදී භවයෙන් භවයට යනකොට අපි ඉපදෙන ආකාරය ගැන. අපි ඉපදෙනකොට පිනතුනත් කිව්වේ නැහැ ලොකු ග්‍රහලෝක පිළිබඳව. සෞර ග්‍රහ මණ්ඩල තියෙනවා, ගැලක්සීස් තියෙනවා, ඊළඟට යුනිවර්සස් තියෙනවා. මේ වගේ අනෑගේ ලක්ෂණය තමයි යනකොට යන්නේ එකම පිරිසක් එක තමයි යන්නේ. දැන් ඔබ ඥාති මිත්‍රාදීන් වශයෙන් යුතුයකම් කරගෙන ආවනම් ඔබ මනුස්ස ලෝකෙට එනකොට ඒ වගේම පුරුදු කට්ටියක් ළඟ තමයි ඉපදෙන්නේ. ඒ අතර උදව් කරපු අයත් ඉන්නවා. ඒ වගේම කරදර කරපු අයත් ඒ කිට්ටුවේම ඉන්නවා. ඇයි ඒ? මේ ලොකු ගනුදෙනුවක් කියන්නේ මේක පිනතින උදව් කරපු අයගෙන් උදව් ලබන්නත් ඕන, කරදර කරපු අයගෙන් ආයෙත්ින් කරදර ටික ලබන්නත් ඕන. ඒ දෙකම ගනුදෙනුව කරගනිමින් තමයි යන්නේ. මිනිස්යන් අතර විතරක් නෙවෙයි, ඒ මිනිස්සුනොත් එක්ක කර්මය අඩු වෙලා අපාගත වෙන සත්තු ඉන්නවනම් ඒත් අපේ ළඟෙම ඉන්නේ. ඇතැම් විට අපිටම අපේම ගෙදර සුරතල් සත්තු ඉන්නවනම්, ඇතැම් විට මාළු ටැංකියක් තම මාළුන්ට, ඇතැම් විට ඒ සත්තු උනත් පිනතුනේ කර්මාඩෝප මේ එකට එනයි සමහර විට බලන් ගියාම ඒ සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ඇත් එක්කම ඒ ආශ්‍රිතව ඇතැම් විට දේවෝරු බ්‍රහ්මියෝ ඉන්නවා. සමහර දේවරු ඒ ආශ්‍රිතව ඉන්නවා. ඒ ඥාතීන්ගම සම්බන්ධ වෙච්ච හැකේ ඇසුර ලබන්න කැමැත්තෙන් ඉන්නවා. දිවි ලෝකෙට යනකොට ඇතැම් විට මේ පින් කරපු අය ඒත් එක්කම යනවා. ඉපදෙනකොට ඇතැම් විට ආසියානු රටක ඉපදෙනවා නම් ඒ පළපුරුද්දත් එක්ක ආසියාවයි තමයි ඉපදෙන්නේ. බටහිර කෙනෙක් නම් බටහිර ඉපදෙන්නේ. යුරෝපයේ කෙනෙක් නම් යුරෝපීය. ඇතැම් විට ඒ පළපුරුද්ද වෙනස් තැනක මිස්සල ඉපදුනොත් ආයෙ පළපුරුද්ද තැනට යනවා. ඇතැම් විට අපි ඉස්සෙල්ලාත්ම භාවල වැඩි හුරුවක් තියෙනකොට මේ පරිසරය වෙන්න පුළුවන්. ඇතැම් විට ආසියානු රටක ඉපදුනත් ඇතැම් විට අර මේ පරිසරයේ හුරුවට ඒක හොයාගෙන යන ගතියක් තියෙනවා. එතන මෙහි ඉපදිච්ච කෙනෙක් ආසියානු පරිසරයක හුරුකමක් තියෙනවා. ඒ පැත්තේ යන ගතියක් තියෙනවා. නමුත් පිනතුනි මේක ඉතාම සීමිත ප්‍රදේශයක. නමුත් ලක්ෂණය තමයි දැන් මේ ගැලක්සියේ සත්තු යනකොට බොහෝ විට මේ දෙකත් එකට තමයි යන්නේ. ගැලක්සිය වෙන්න ඕනේ නැහැ. මේ සෞර ග්‍රහ මණ්ඩලෙ වෙන්න ඕනත් නැහැ. මේ එකම පෘථිවි එකම ප්ලැනට් එකේ වුණත් මේ සත්තු තමයි බොහෝ දුරට යන්නේ. මේ ප්ලැනට් එක විනාශ වෙනකොට ඊළඟ තැනකට යන අයත් මේ වගේ ප්ලැනට් එකකට තමයි ඊට පස්සේ යන්නේ. මේ සෝලාර් සිස්ටම් එකම විනාශ වෙනකොට යනවා නම් ඒ යන්නේත් මේ කර්ම කරපු ශක්තියට ඒ කර්මානුරූපෝ තැන්වල ඉපදෙනවා. ඇතැම් විට මේ ගැලැක්සියම විනාශ වෙනකොට ඒ ගැලැක්සියෙම ඉන්න සත්තු ඊට සමාන්තර තැන්වල තවත් ගැලැක්සියක පිළිසඳ ගන්නවා. දේවුරු වෙන අය දෙවියන් වගේ ඉපදෙනවා. සත්තු හැටියට සතාසී උපාහෙට තිරසන් සත්තු වෙනවා. මිනිසයන් හැටියට එහෙම වෙනවා. දේවුරු ඒ දිවි ලෝකাদী සියල්ලක්ම මේට ආශ්‍රිතව ඒ තලවල ඉන්නවා. සමහර සත්වයන්ට භෞතික දෙයක් ඕන. සමහර මානසිකත් ඉහෙලට යනකොට මෙටීරියලි යමක් ඕනේ නැහැ. ඒක තමයි මානසික ස්වභාවය. දැන් වතුර ටිකක් ගන්න බලන්න. දැන් මේ වතුර ටික අපට ඕනේ. මේකට කෝපයක් ඕනේ මේ ලික්විඩ් එකක් හින්දා. හැබැයි මේ වතුර ටිකම අයිස් කරවතින් කොහමද? කෝපයක් අවශ්‍යද? කෝපයක් අවශ්‍ය නැහැ. අපට අතේ අයිස් කැටි තියාගන්න පුළුවන්. මේ වතුර ටිකම වාෂ්ප කරවතින් කොහමද? මේක පේන්නේ නැහනේ. වාජනයක් ඕනේ නැත්නම් පේන්නේ නැහැ අපට. එකම වතුර ටික. අපේ හිතත් ඒ වගේ. අපේ හිත දැන් තියෙන මට්ටමේදී අපට ශරීරයක් ඕන, රළු ශරීරයක් ඕන. රළු ශරීරය විතරක් නෙවෙයි මේ ශරීරය ආහාර ගන්නකොට ටිකක් ලොකු යන්ත්‍රයකුත් ඕන මේක මේ ජීර්ණ වෙන්න. ඒ කර්මයට අනුරූප තමයි මේ ශරීරය අපට හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ මනසම සියුම් වෙනකොට ඇතැම් විට දෙවි කෙනෙක්ගේ මත්තමට මනස දිනු වෙනකොට ඒ ලැබෙන ශරීරයට මේ වගේ ජීර්ණ පද්ධතියක් අවශ්‍ය නැහැ අපට. එතකොට ආහාර ගන්නෙ ඒකේ ආස්වාදය විතරයි ගන්නෙ. ඒකේ ස්පිරිට් එක විතරයි ගන්නෙ. බ්‍රහ්මතලයට යද්දි කොහොමද? බ්‍රහ්මතලයට යනකොට භෞතික ආහාර මුකුත් මොන්නේ නැහැ. යාගේ මානසික සතරෙන් විතරයි ජීවත් වෙන. අරූපාචර බ්‍රහ්ම ලෝකයට යද්දි කොහොමද? අරූපාවචර බ්‍රහ්මලෝකයට ඇද්දේ ශරීරේවත් ෆිසිකලි මුකුත්ම නැහැ. සම්පූර්ණ මනසින් මෙන්න තත්ත්වයට යනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධ තලවල සත්‍යයන් ඉපදෙනවා. මෙන්න මේ ඉපදෙන සත්‍යයන් පිළිබඳව සඳහන් කරනවා. ස්කන්ධ පහම තියෙන පංච වෝකාර භව විදියට සත්ව ඉපදෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහක් තියෙන සත්ව තමයි අපි. හැබැයි හැමදාම අපිට මේම පහම නෑ. සමහර කාලවල වෙනස් වෙනවා. සමහර කාලවල ඒක වෝකාර භව කියලා තියෙනවා. ස්කන්ධ එකයි තියෙන්නේ. දැන් අසඤ්ඤ සත්‍යය කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙන එක රූපේ විතරයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරම නේ කාලයකට නිරුද්ධ කළා තියෙන්නේ. ඒක පර්මනන්ට් නැහැ. නමුත් යම්සි කාලයකට විතරයි. දිග කාලයක් හැබැයි. ඒ වගේම චතුෝකාර බව කියලා තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන ලෝක තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියලා. ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක. අපි කියන්නේ ඇසිත මිස කය නැති බඹලෝ සතරකි කියලා. අන්න ඒ බ්‍රහ්ම ලෝක. කයක් නැහැ, හිතක් තියෙනවා. ඒ හිත ආශ්‍රිතව වේදනා සංඥා සංකාරක් තියෙනවා. මෙන්න මේ වගේ පිනතුනි ලෝකයේ තියෙන සත්ව විශ්ය ගැන හිතලා කතා කරලා අවසන් කරන්න බෑ. හැබැයි බුදුදහම තුළ යම්කිසි ප්‍රමාණයකට මේ ගැන අපට දැනුමක් ලබා දෙනවා. හැබැයි මේ දැනුම ලබන්න පිනතුනි අපේ බුද්ධිය දිනු වෙනවා. අපට ලොකු වාසියක් මේක. දැන් ඉන්න මට්ටමෙන් දැන් බුදුදහම හරියට අපි අධ්‍යයනය නොකරොත් අපට පේන්නේ මේ මනුස්ස ලෝකයේ ඉහෙළම සැප විඳින එක තමයි ලොකුම දේ කියලානේ. නමුත් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝක ගැන හොඳට බලලා දිව්‍ය ලෝක හයක් තියෙනවනේ. දැන් දිව්‍ය ලෝකවලදී සැපත සතුට වැඩි. බ්‍රහ්ම ලෝකයට යනකොට තවත් වැඩි. අරූපාවචරයට යනකොට තවත් වැඩි. ඒතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනුස්ස ලෝකේ ඉඳලා චාතුරු මහරජික දිව්‍ය ලෝකයට යනකොට චාතු මහරජික කියලා කියන්නේ දිව්‍ය ලෝක හයෙන් අඩුම දිව්‍ය ලෝකය. අපහසුකම් අඩුම එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ පල්ලෙහාම දිව්‍ය ලෝකයේහි ඉපදිච්ච කෙනයි මේ මනුස්ස ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින කෙනා සැසඳුවාටින් බුදුහාමුදුරුවෝ උදාහරණයක් කියනවා. අර චාතුරු මහරජිකේ දිව්‍ය ලෝකයට සාපේක්ෂව ගන්නකොට පින්නතුනි මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ගත්තා. මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ගත්තත් අර චාතුරු මහරජික දිවි ලෝකයේ හිඟාගෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. දැන් මේ පහසුකම් සසඳලා තමයි බුදුහාඳුරෝ කියන්නේ. දැන් අපි මේ தත්ත්වේ දන්නේ නැති නිසා තමයි අනේ ආයිමත් ඉපදුනොතින් මේ රටේම හොඳයි, ශ්‍රී ලංකාවේම හොඳයි, නැත්නම් ස්විස්තරලන්තේ හොඳයි කියලා අපි හිතන්නේ. අපි මේ ධර්ම අවබෝධය නැති නිසා. තමන්න ඒවත් ප්‍රාර්ථනා කරන්න. හැබැයි වෙනතුනේ ඊට වඩා තැනකට බුදුදහමෙන් අපිව නැගෙන යනවා. දිව්‍ය ලෝක පිටරක් නෙමෙයි, බ්‍රහ්ම ලෝක පිටරක් නෙමෙයි, මනුෂ්‍ය ශරීරයක් දරාගෙන ඒ දිව්‍ය බ්‍රහ්ම සියල්ලක් මේ කොන මානසික ස්වභාවයක් අපට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මනුෂ්‍ය ලෝකයේ අපි ලොකු වාසියක් ලබාගත් අවස්ථාවක් මේක. මනුෂ්‍ය ලෝකයේ තිබදෙල ධර්මයක් ලැබෙච්ච මේ අවස්ථාව අපට කොච්චර වාසිද කිව්වොත් පින්නතුනේ ඒ දෙවියන් බ්‍රහ්මයන් අපේ දෙපතුල් ළඟ දනගස්සන මට්ටමට අපට මනස දිනු කරන්න පුළුවන්. ඒ වාසියක් මිනිසයන් හිටියට අපට තියෙනවා. අන්න ඒ தത്വෙට තමයි බුදුරජාණන් වහන්සේ අපිව රැගෙන ආවේ. පින්නතින අද අපි සාකච්ඡා කරන කර්මය ගැන බුදුහමෝ දේශනා කරනවා. කම්මස්ස කෝම්මේ කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ ආදී වශයෙන් දේශනා කළා. කර්මය තමයි Tamange හිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන දේ තමයි Tamange උරුමය කියලා හිතන්න කියලා. මේක තමයි Tamange දායාදය. මේක තමයි තමන්ගේ ඥාතිවරයා. මේක තමයි තමන්ට පිටුපස්සේ යන්න ඉන්න මිතුරා කියන එක නිතර සලකන්න කියලා. පින්නතුනේ බුදුදහමෙන් නිතරම අපට උගන්වන කාරණයක් තියෙනවා ප්‍රඥාව දිනු කරන්න කියලා. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. ප්‍රඥාව මිනිසෙකුට තියෙන ලොකුම රත්නය, ලොකුම මැණික කියලා. ඒ වගේම දේශනා කරනවා පඤ්ඤාය පරිසුජ්ජති කියලා. ප්‍රඥාවෙන් පිරිසුදු බව ලැබෙනවා කියලා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. ප්‍රඥාවෙන් තමන්ගේ චරිතය සෝබමාන වෙනවා කියලා. ඒ නිසා ප්‍රඥාව ගැන නිතරම බුදුදහම යගේ කරනවා. අන්න ඒ ප්‍රඥාවෙහි මුල්ම පියවර තමයි කර්මය පිළිබඳව ලබන අවබෝධය. මොකද්ද කර්මය කියලා කියන්නේ? කර්මය කියලා කියන්නේ පින්නතුනේ අපේ හිත මුල් වෙලා හිතින් හිතලා අපි කයින් කායිකව දෙයක් කරනවා නම් වචනෙන් වචනයක් කතා කරනවා නම් මනසෙන් සිතුවිල්ලක් සිතනවා නම් මෙන්න මේක තමයි කර්මය කියලා කියන්නේ. අන්න ඒ කර්ම ශක්තියට අනුරූපව පින්නතුනේ ඒ කර්ම ශක්තියේ ශක්තියට අනුව අපට මතු විපාක ලැබෙනවා. මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා ලැබිච්ච මොහොතේ පටන්ම මොකද කරන්නේ? එයා දන්නව හිත පිරිසුදු වෙලා කර්ම කරවති මොකද වෙන්නේ? තමන්ට දුක් විපාක විඳින ලැබෙනවා. තමන් දුක් විඳින කැමති නැහැ. තමන් ධර්මයේ දාන නිසා තමන් මොකද කරන්නේ? ඊළඟට අවබෝධය ලැබෙනවා. තමන්ගේ හිත පිරිසුදු යමක් කළොතින් අන්න ඒ හිතේ පාරිශුද්ධත්වය නිසා තමන්ට සැප විපාක ලැබෙනවා. මේ අවබෝධය ලැබුණු ගමන් මේ තැනැත්තා මොකද කරන්නේ? මේ තැනැත්තා කරන්නේ අර සබ්බ පාපස්සකරණම් කියපු විදියට හැකිතාක් දුරට අකුසලලින් ආවෙන් එනවා. පොඩි මොහතකටවත් අකුසලයක් නොවන විදියට යාගේ හිත යා සකස් කරගන්නවා. ඒ තැමිට අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. හැබැයි දවසින් දවසේ වඩු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි යා කුසල සූප සම්පදා හැකිතාක් දුරට කුසල කරගන්නවා. අපට පින්න තුනේ හැම මොහොතක්ම පින්කම් කරන්න තියෙන අවස්ථාවක්. අපි හිතන් ඉන්නේ සිල්ගත්තු දවසට අපේ ගෙදර සාංගික දානෙමෙ පින්කම කරන දවසට තුන් මාසේ දානෙදී අවුරුද්දේ දානෙත් තමයි පින්කම් කරන්නේ කියලා අපි හිතන් ඉන්නේ නේ. නමුත් පින්න තුනේ අපි ධර්මය ගැන දන්නවා නම් හැම මොහොතක්ම පින්කම් කරන්න තියෙන අවස්ථාවක්. Tamanṭa උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන්ම පින්න තුනේ පින්කම් කරන්න පුළුවන්. උදේ අවදි වෙන මොහොතේ කලින් පින්නතෙන් රාත්‍රියේ නිින්දට යනකොටත් මං හෙට උදේ අවදිල බුද්ධ පූජාව තියෙනවා, පෑන් එකක් බුදුහාමුදුරන්ට පූජා කරනවා, මල් ටිකක් පූජා කරනවා කියලා හිතලා නිදියන පුළුවන්. උදේ අවදි වෙලා මූලික කටයුතු කළා අපට ඒකෙන් දවස පටන් ගන්න පුළුවන්. තමන්ගේ ගෙදර හදන කෑම ටිකෙන් ටිකක් පීරිසියකට බුද්ධ පූජාට තියන්න පුළුවන්. සමහර ඇත්තන් ඇතැමිට කැමති නැහැ බුද්ධ පූජාව තියන්න. සමහර හිතන එක දවසක් තිබ්බොත් හැමදාම තියන්න ඕන කියලා හිතීමක් සමහරට තියෙන. එහෙම එකක් නැහැ. තමන්ට පුළුවන් දවසට තියන තියෙව ප්‍රමාණයට තමන්ට ආශිර්වාදය ලැබෙනවා එක. එතනින් පටන් අරන් තියෙන තුනිය. තමන්ගේ හිතන හැම සිතුවිල්ලක්ම තමන්ට පින් සිතුවිල්ලක් කරගන්න පුළුවන්. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීමෙන් හැම වැඩක්ම කරන්න. බුදුරජාණන් වහන්සේගේ අරහන් සම්මා සම්බුද්ධ වාදී ගුණ සිහිපත් කරමින් තමන්ට එදිනදා කටයුතු කරන්න පුළුවන්. යම් කෙනෙක් මිය ගියා නම් ඒ මරණය සිහිපත් කළෙමි මරණයේ ස්වභාවය බලමින් තමන්ට කටයුතු කරන්න පුළුවන්. ධර්මයේ ගුණ සිහිපත් කරමින් gedara වැඩ කටයුතු කරන්න පුළුවන්. සංඝානුස්සති භාවනා කරමින් සරුවත් හාමුදුරුව මුගලන් හාමුදුරුව මහාකාශ්‍යප හාමුදුරුව අනේ මේ වගේ නේද විසාඛාව බන්දුල මල්ලිකාව අනාථපිණ්ඩික සිටුතුමා චිත්ත ගෘහපතියා මේ වගේ ගුණ තිමිච්චයි නේද කියලා gedara වැඩ කරන්න තමයි. එතකොට පින්නතුනේ ගෙදර තමන් තනියෙන් හිටියත් තමන් පාළුවක් නැහැ. ඇයි මෙහෙ බුදුහාඳුරෝ ඉන්නෝ මේ පැත්තේ ධර්මයේ ඉන්නෝ මේ පැත්තේ සරුවත් හාඳුරෝ පේන්න ගන්නෝ මේ පැත්තේ විසාකාව ඉන්නෝ අනාද වෙන්නේ කිසිට තුමා ගේට්ටුව ළඟ ඉන්නවා කියලා හිතනෝ. නිතරම පින්නතුනේ තමන්ට පාළුවක් නැහැ. හැම මොහොතේම මේ යාළුවෝ ටිකත් එක තමන් ඉන්නේ. ඉන්නෝ විතරක් නෙවෙයි පින්නතුනේ මේ කුසල කර්ම ශක්තිය නිසා තමන්ගේ වටා ලොකු ගාඩ් එකක් හැදෙනවා. තමට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා මේ පින නිසාම මේ කුසල කර්ම ශක්තිය නිසාම. තමන් එළියට බහිනකොටම හරියට ජනාධිපතිතුමා එළියට බහිනකොටම ගාඩ් එකේ එළියට බැස්ස වගේ රජතුමත් එක්ක යන දැන් ජනාධිපතිතුමත් එක්ක යන පිරිසක් ඉන්නවා. මගදී වෙනම ගාඩ් එක තියෙනවා. යන තැන වෙනම ගාඩ් එක තියෙනවා. ඒක තමයි ආරක්ෂාන්සල ලක්ෂණය. එයාගේ වටේට පිරිසක් ඉන්නවා. යන පාරේ ඉන්නවා. එයාගේ ඩෙස්ටිනේෂන් එකේ වෙනම ඉන්නවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි. අපේ ජීවිතවල ලොකු ආරක්ෂාවක් තමන්ට ලැබෙනවා. භෞතික ආරක්ෂාව විතරක් නෙමෙයි පින්නතුනි. බුදුහාමර දේශනා කළේ අත්ත දීපා බික්කවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණා කියලා කිව්වේ තමන්ට තමන් සරණක් වෙන්න පිළිසරණක් වෙන්න කිව්වේ පහනක් වෙන්න කිව්වේ නිකන් නෙවෙයි. භෞතික සාමාන්‍ය ආරක්ෂාව විතරක් නෙමෙයි මනසට ලොකු රැකවරණයක් ලැබෙනවා. මනසට ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? හිතට කිසිම අකුසල විතරකයක් නොවන විදියට හිත ආරක්ෂා කරන හිතට ගාඩ් එකක් දානවා. හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදියට නිතරම හිත වටා ලොකු ආරක්ෂක වළල්ලක් බැඳලා තියෙනවා. අන්නේ ආරක්ෂක වළල්ල නිසා පින්නතුනේ කිසිම කෙනෙකුට තමන්ගේ හිතේ සතුට පැහැරගන්න බෑ. බාහිර රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, ස්පර්ශයක් වෙනස් කළා කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන මානසික සුවය, මානසික තැම්පත් භාවය වෙන කෙනෙකුට පැහැරගන්න බැරි මනසක් හදාගන්න විදිය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. පින්නතුනි, සමහර අය ටිකක් ධර්මයේ දැනගත්තාම හිතනවා අපි හොඳ කර්ම ශක්තියෙන් කරනවායි කියලා, කියන්නේ පින්කම් කරනවායි කියන්නේ ලොකුම පින්කම් කරන්න ඕන. සාමාන්‍ය දාන දෙනකොට හිතන ලොකු දාන දෙන්න ඕන කියලා. ඊට පස්සේ හිතනවා අපි ලොකු සීල් සමාදන් වලට යන්න ඕන කියලා. සමහර අය ඊට පස්සේ විදර්ශනා භාවනා කරන්න ඕන කියලා හිතනවා. ඒවත් හොඳයි පින්නතුනි. නමුත් ලක්ෂණය තමයි පින්නතුනි, ධර්ම මාර්ගයෙන් ඉදිරියට යන්න යන කෙනෙකුගේ ජීවිතයේ තියෙන ලක්ෂණය තමයි අර ඉහළම තැන් වලට මනස දිනු කරන වගේම ඊටාම පොඩි තැන ගැනත් යා සංවේදී. ඊටාම කුඩා කුසලයේ හරි තමට කරගන්න පුළුවන් අහඩු කාණි පිනුතුනේ. කුහුඹියක් වතුරක වැටිලා ඉන්නවනම් ඒ කුහුඹිය හරි බේරන්න පුළුවන් නම් එයත් බේරනවා. සින්ක් එකේ තමන් කෑම ටික ඉඳුළු භාජන ටික හොදනකොට ඒ හොදන වෙලාවේ හොදන්නේ අනේ මේ ඉඳුළු භාජන ටිකේ තියෙන කෑම කොහාට හරි මේ බට දිගේ ගිහිලා කොහේ හරි තැනක ඉන්න සත්තු මේ ටික ආහාරයට ගනීවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒක කරන්නේ. දැන් සමහර අය ඉන්නවා මේ ඉඳුළු භාජන ටික වල වතුර එකතු කරලා තමන්ගේ වත්ත ලොකුවට තියෙන තැන් වල සමහර එළිය තැනකට ගිහිලා දාන තැන් තැන් වල කුඩා සත්තුන්ට කෝමෙන්ට ආහාර වෙන්න කියලා එකම තැනකට දාන්න. එහෙම දැම්මොත් අර පරිසරයට ඒක හානියක් වෙන නිසා තැන් තැන් වලට සමහර අය දානවා ඉන්නවා. එක ගෙදරක මං දැක්ක අපි මේ දානෙකට ගියා. ඒ මෙහි අපේ දායක කට්ටියක් ලංකාවේ. ඒ පුතා ওই වැඩේ කළා. අපි දැක්කා පුතා වෛද්‍යවරේ කවුරුද 30 විතර ළමයි. එයා අම්ම පොඩි කාලේ නම් පුරුදු කළේ ඒක. වත්තල ගොඩ තියන ඉඳුල් භාජන ටික ඔක්කොම වතුර ටික වෙනම භාජනයකට දානවා. ප්ලාස්ටික් භාජන දාලා වත්තේ කොනකට ගිහිල්ලා දානවා ඒක. ලොකු වත්තක් තියෙනවා. එයාට අර පුතා අරග කරා. ඒ විතරක් නේ, සායනාසල අත හොදපු ෆින්ගර් බෝල්ස් වල වතුර ටිකක් තරවාගෙන එකතු කරලා ගිහලා දැම්මේ. පින්නතුනි, මේ වගේ පොඩි දෙයින් පවාපඩ පින්කම් කරනවා කිරීමට අපි සංවේදී කියන්නේ පින්නතුනි, අපේ මනස අපේ ඉහළම කුසලයක තියාගන්න හැම මොහොතෙම දක්ෂයි. ඒ කෙනා තමයි පින්නතුනි. අන්න ඒ සත්පුරුෂ ධමින කෙනාට තමයි ප්‍රඥාවේ ඉහළම තලය කලා යන්න මඟ පෙන්වීම ලැබෙන්නේ. පහසුකම් ටික ලැබෙන්නේ මෙතනින් පටන් ගන්න කෙනා පිනතුනි. හිතන්නේ බෑ මෙයා ඉඳුළු භාජන වල වතුර දම දම ඉන්න කෙනෙක් විතරේ කියලා. මෙයා පිනතුනි එතනින් පටන් අරන් මෙයා ප්‍රඥාවේ ඉහළම තලය මොකද්ද? ඇත්තෙම මට මෙහෙදි මුණ ගැහිච්ච අතුරින් මේ ඒ ගෙදරයි තමයි ඉහළම බණහන අයත් ඇත්තෙම. ඒ අම්ම තමයි, ඒ පුතාට පුරුදු කරපු අම්ම තමයි ඉහළියම ඉහළම ධර්ම දේශනහන කට්ටිය. ඒ ඉහළම ප්‍රඥාව කියන්නේ මොකද්ද පිනතුනි? දුක නිරුද්ධ වීමේ ඉහළම විදියට අපේ ප්‍රඥා විශ්දම් එක තියාගෙන ක්‍රමය මොකක්ද දන්නවද? අපි මේ ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතම නිරුද්ධ වෙනවා කියන අවබෝධය නුවණ තුල හිත පිහිටුවා ගැනීම. මේ පින තුන අහලා ඇති මේ සම්බුදු සසුනේහි ඉක්මනින්ම රහත් වෙච්ච කෙනා කවුද කියලා අහලා තියෙනවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ බණ කියද්දි ඉතාම අඩු වචන ගානකින්, ඉතාම කෙටි දේශනාවකින් ඉතාම ඉක්මනටම රහත් වෙච්ච කෙනා දන්නවද? දන්නේ නැහැ. ඔය කෙනා තමයි බාහ්‍ය දාරුචීරිය. බාහ්‍ය දාරුචීරිය කියලා කෙනෙක් හිටියා. එයාට පින්නතුනේ ඒ තත්ත්වේ ලැබුණෙත් එයා මීට කලින් පහළ වෙලා හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලයේහි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්තිම සමයෙහි, බුද්ධ ශාසනය විනාශ වෙන කාලේ තවත් යහළුවෝ 7 දෙනෙක් එක්ක මේ අය ලොකු පර්වතයක් උඩට ගියා. ලොකු වැල් ටිකකින් ඉනිමගක් හදාගෙන කන්ද මුදුනට මහා ගලක් මුදුනට ගියා. ගිහිල්ලා මොකද කරේ? මුලින්ම කරේ අර ඉනිමග පල්ලෙහාට දැම්මා. දාලා මේ අය ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කළා. මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්න කලින් අපි කොහොම හරි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා මේ අය භාවනා කළා. ඒ භාවනා කරපු අයගේ මුල්ම කෙනා රහත් වුණා. රහත් වෙලා ඊරිදි බලෙන් ගිහලා අනිත් පැයට පින්ඩපාතය අරගෙන ආවා. අනිත් හාමුදුරුවෝ වැළඳුවද? වැළඳුවේ නැහැ. කිව්වා ඔබ මේ පින්ඩපාතය අරන් ආයේ ඔබ මනසේ දිනනකොට ඔබේ ශක්තියෙන් අපි එක ගන්න අපිත් භාවනා කරනවා කියලා. ඊට පස්සේ අනිත් පැයට ඒ තත්ත්වයට පත් වෙන බැරි වුණා. ඊළඟ කෙනා අනාගාමී වුණා. අනිත්‍ය සකදාගාමි සෝවාන් ආදී අනිත් ඵලවලටපත් වුණා. තව 3 දිනේ හෝ 4 දිනේ මුකුත්ම මාර්ගඵලයක් ලබන්න බැරි වුණා. හැබැයි ඒ අය එහෙමම නිරාහාරව මිය ගිහිල්ලා හොඳ තැන්වල සුගතින්වල බොහෝ කාලයක් ඉපදුණා. ඉපදিলা ආපු අයගෙන් එක්කෙනෙක් තමයි මේ බාහිය. තව කෙනෙක් හිටිය පුක්කුසාති කියලා රජ කෙනෙක්. තව කෙනෙක් හිටිය කුමාරකාශ්‍යප කියලා හාමුදුරු කෙනෙක්. මේ වගේ කීප දෙනෙක් මේ සම්බුද්ධ ශාසනේ හිටියා. ප්‍රමා කියන උසහා කලේ මෙන්න මේ බාහිය දාරුචීරියට දේශනා කරපු ඉතාම කෙටි ධර්ම දේශනේ තමයි බුදුරජාන් වහන්සේ ඔබ යමක් ඇසින් දකිනවා නම් ඒ දකින දේ ඒ මොහතට හටගෙන ඒ මොහත නිරුද්ධ වෙන දෙයක් කියලා ඔබේ නුවණ තියන කියලා. ඒක අතීතයෙන් මෙතෙන්ට ආපු අරමුණක් නෙවෙයි, වර්තමාණයෙන් අනාගතයට යන දෙයක් නෙවෙයි, වර්තමානයේම හටගෙන වර්තමානයේම නිරුද්ධ වෙන දෙයක් කියලා හිත සබන්න කියලා හිත පිටව ගන්න කියලා. මේක මට තේරුණික් මට. ඉතාම සුළු මොහොතකින් මේක තේරිලා අර අතීතයේත් වාසිත වඩපු කෙනෙක් නිකන් නේ අර ජීවිත පරිත්‍යාගයෙන් අර වගේ සසර හිත දිනු කරන් ආපු කෙනෙක්. ඒ නිසා උට මේක තේරුම් ගන්න පුළුවන්ම ලොහු ඉක්මනටම මේ ශාසනයේ 80 මහ ශ්‍රාවකයන් අතර එක්කෙනෙක් කියලා. ඉක්මනටම ධර්ම අවබෝධ කරපු කෙනාට ලැබෙන අගතනතුර ලැබුණා. ඒ අගතනතුර ලැබෙනකොට යා ජීවිතුන් අතරත් නෑ පිරුණු පළත් ඉවරයි. එයා වැඩි කලක් ජීවත් වෙන්නේ නෑ. කොහොමදත් මා කියන උත්සාහ කලේ තියෙන තුනේ අර ඉතාම සුළු මොහොතේ පල්ලෙහා මට්ටමේ ඉඳලා මේ කුසලයේ ගැන හැඟීමේ සංවේදීව පින්කම් කර නැත්තම් තමයි අර ඉහෙළම ධර්මයක් ලැබෙන්නේ. ඔබටත් යම්කිසි මේ ධර්මයක් ලැබෙනවන් ලැබෙන්නේ නිකන් නෙවෙයි, ඔබගේ ළඟත් තියෙන සත්පුරුෂකම් තියෙන නිසා, ඔබ මෞද්‍යම අපේන සනකන නිසා, ඔබ ස්වාමින් වහන්සේට උපස්ථාන කරන නිසා, ඔබ තමගේ ඥාති මිත්‍රාදීන්ට අසරණ දරුවන්ට ඥාතීන්ට සලකන නිසා තමයි ඔබටත් මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා අපි ගුණධම් පිළිපදින ප්‍රමාණයට පින්නතුනේ අපට ඒ වගේම හොඳ දේවල් ලෝකෙන් ලැබෙනවා. හොඳ කර්ම ශක්තියෙන් කරනකොට පින්නතුනේ අපට මේ ලෝකයේ වශයෙන් ආනිසංස ලැබෙනවා. නිරෝගී බව ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා, හොඳ රූප සම්පත්තිය ලැබෙනවා. මේව ජීවිතයේ තුලදීම අපට වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා මේ පින්කම් කිරීමෙන්. ඒ නිසා පින්නතුනේ අපේ මනස මුල් වෙලා තමන් කරන දේවල්ට අනුරූපව මනසේ ස්වභාවයට අනුව කුසල කුසල කර්ම ශක්තියෙන් විපාක ලැබෙනවායි කියන අවබෝධය ලැබීම තමයි බුදුදහමෙහි පළවෙනි ප්‍රඥාවෙහි පියවර. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච ප්‍රමාණයට යා අකුසලෙන් වැළකෙනවා පුළුවන් තරම් දන් දෙනවා. තමන්ගේ දෑත නිතරම දානයට හුරු දෙයක් විදියට සකසා ගන්නවා. දැන් ලංකාවේ අය පිනතුන හුඟා පරිත්‍යාගශීලී අය. හුඟා ගුණධාම් තියෙන හැබැයි ලංකාවේටත් වඩා පරිත්‍යාගශීලී ওই බුරුමේ සීයමේ විශේෂයෙන් වියට්නාමයේ අය. ඒ අයගේ ජීවිතේ හැමදාම මොකක් හරි දානයක් දෙනවා. දැන් සීයමේ වගේ රටවල් දැන් බැංකොක් එහෙම ගියාම ඔබලා දැකලා ඇති හැම කෙනෙක්ම උදෑසන හාමුදුරුවන්ට දානයක් දෙනවා. ඒ අය මෙහෙත් ඉන්නවා ඒ කට්ටිය. පන්සලක දානකට ගියොත්, ගෙදරක දානකට ගියොත්, ඊයෙ හැම කලින් අහගන්න හාමුදුරු කී දෙනෙක් කෙනවද කියලා හැම කෙනාටම පිළිගර කරන් යන. ඊයගේ ලක්ෂණය. ඇතැම් විට ඊටාම පොඩි දෙයක්. Tamanට පුළුවන් මට්ටමින් සබන් කැටයක් වෙන්න පුළුවන්, පෑනක් වෙන්න පුළුවන්, පොඩි තුවායක් වෙන්න පුළුවන්, සමහර ඩොලර් එකක් වෙන්නත් පුළුවන්. මේ මිනිස්සුන්ට සමහර වයස්ක මිනිස්සු වේවල වේවල ඇවිල්ලා පොඩි දේ පූජ කරනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පින්නතුනේ මේ දානය දෙන්න ලැබෙන අවස්ථාව තමන්ට ලොකු වාසනාවක්. දැන් මේ පින්නතුනේ දන්නව ඔබත් ඔබගේ හිත මිතුරාන්ගේ ගෙවල්වල දානවලදී ඔබත් ව්‍යංජනයක් හදන යනවා නේද? පිරිකරක් කරන් යනවා, පළතුරු ටිකක් කරන් යනවා. අන්න ඒ වගේ තමයි අපි දානට සහභාගී වෙන්නේ. අපේ ලංකාවේ ගම්වල උනත් දානෙ ගෙදරකට යනවා කියලා කියන්නේ නැහැ නේද? මොකද කියන්නේ? දම් බෙදන්න යනවා කියලා කියන්නේ. දම් බෙදන්න යනවා කියලා කියන්නේ. දම් බෙදන්න යන්නේ කොහමද? ගෙදර මොනවද හදාගෙන යන්නේ දාන බෙදන්න. ගිහිල්ලා බුද්ධ පූජා බෙදලා තමන්ටත් පිනතුනේ තමන්ගේ යහළු මිත්‍රාදීන් ගෙවලල පින්කම් තියෙන අවස්ථා බලා ගන්නවා. ඒවට සහභාගී වෙන්න තමන්ට ලොකු ආශිර්වාදයක් ඒක. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. දැන් මේ රටේ දැන් ලංකාවේ නම් මාසෙට එක දවසයි සීල සමාදන් වෙන්න තියෙන්නේ. එක පෝයක් විතරයිනේ දවසෙන්. මෙහෙ පිනතුනේ අහම කොහමද කට්ටිය? එක මාසෙට පන්සල් කීපයක සීල සමාදන් වෙනවා. ඇයි එක එක සතියේනේ පොයේ තියෙන්නේ මේ? දැන් මේ සතියේ සෙනසුරාදා එක පන්සලක, ඊළඟ තව පන්සලක, ඊළඟ සෙනසුරාදා තව පන්සලක, ඊළඟ ඊළඟ තව පන්සලක. ඇතැම් විට එක මාසෙ අපට හම්බ වෙනවා දෙතුන් පළක සිල් ගන්නයි. පින්තුනි මෙහෙ නැයි හුඟා පින්වත්. පින් කරන ඇතැම් විට ලංකාවටත් වඩා පින්කම් සමහර අය කියනවා ලංකාවේ හිටියට වඩා බණ මෙහෙදී අහනවා කියලා. මෙහෙදී පින්තුනි කොච්චර වැඩ කරත් අපට විවේකයක් ඒ වගේම හදාගන්න පුළුවන්. ඇයි ඒකට හේතුව අපිට බාහිරින් අපිට කරදර කරන අය අඩුයි. අඩු ගානේ මදුරුවෙකු වුණත් හානියක් නැහැ නේ. දැන් ලංකාවේ පොතක් පතක් බලන්න ගියත් අඩු දෙයක් වැඩි දෙයක් තියා භාවනා කරන්න ගියත් net එකක් දා ගන්නවා රෑට එහෙම දවල්ටත් දාන්නවා නැතුව ඉන්න බෑ. දැන් කැරවල් වල ආරණ්‍ය වල ඉන්න හාමුදුරු ඉන්නවා තනේ කරම්ම හිර කෝඩුවක වගේ ඉන්නේ. මදුරු දෙයක් දාගෙන ඉන්නේ දවල්ට. පින්නසින් මේ පරිසරයෙන් අපිට කොච්චර වාසියක් තියෙද කාලය කොච්චර ඉතුරු කරගන්න පුළුවන්ද? මානසික වැඩ කරනා වගේම පින්නතුනි අපේ මනස දිනු කරන්න අපට අපි බුද්ධිමත් නම් අපි ධර්මයන් අවස්ථාවක් තියෙනවා නම් පින්නතුන අපට හුඟක් හිත දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එක පැත්තකින් දන් දෙනවා වගේම පුළුවන් තරම් තමන් සිල්වත් ජීවිත ගත කරන්න. පොහේ දවසට විතරක් නෙමෙයි සමහර ඇත්තෝ ඉන්නවා සිල් සමාදන් වෙලා දවස් ගණන් ගත කරනවා. සිල් රැද්දා කියලා පෙරවගෙන නැහැ. මේ සිල් පද ටික gedare ඉඳන් ආරක්ෂා කරනවා. දැන් අපිට ලංකාවේ මුණ ගැහුණේ වගේ කෙනෙක් අර 2600 සම්බුද්ධත්ව ජයන්ති වෙනුවෙන් එයා මාස 6ක් එක දිගට සිල්ලනවා. වෛද්‍යවරයෙක්. දොස්තර කෙනෙක් කොළඹ රෝහලේ වැඩ කරන්නේ. එයා සිල් රැද්දක් පෙරවගෙන නැහැ. එයා මාස 6ක් එක දිගට සිල් සමාදන් වෙලා රැකියාවක් කරනවා. දැන් අපි අය හිතන් ඉන්නේ සිල් ගත්තොත් එහෙම යන්න බෑ, රැකියාවල කරන්න බෑ, නාන්න හොඳ නැහැ, එහෙම කියලා හිතනෝනේ නේ. පින්නතුනේ එහෙම එකක් නෙමෙයි. අර අනිත් වැඩත් කරමින් පින්නතුනේ මේ සිල්වත් ජීවිතයත් අපිට ගත කරන්න පුළුවන්. ඒ වගේම පිනතුනි වඩාත්ම ඉහළම කුසලයේ තමයි අපේ කුසල කර්ම ශක්තිය ඉහළටම දිනු කරන තියෙන අවස්ථාව තමයි මොකද්ද? භාවනාව. දානමේ පින්කම ලොකු ආනිසංසදායි. සීලේ ඊටත් වඩා වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුට එක අසුරු සණක් ගන්න මොහොතක් මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් නම් සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක අර මහා දානයකට වඩා ආනිසංසදායි කියලා. ඇයි ඒකට හේතුව පින්නතුනි? ඒ සිතන මොහොතේ අපි සම්පූර්ණයෙන්ම හිත පිරිසුදුව ඉන්නේ. ඒ මොහොතේ අපේ හිතට අකුසල වලින් කිසියම් පීඩාවක් එන්නේ නැහැ. සීල සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියන එක පින්නතුනි දවසට මුලදි විනාඩි දෙකකින් පටන් ගන්නවා. විනාඩි 2 ඊට පස්සේ විනාඩි 3 විනාඩි 5 විනාඩි 7 විනාඩි 8 විනාඩි 10 ටිකෙන් ටික වැඩි කරන්න. වැඩි කරන්න කරන්න පින්නතුනි Tamanට මේ ලෝකයේ වශයෙන් මේ ආනිසංස බලා ගන්න පුළුවන්. හැබැයි දවස් දෙකක් නම් කරලා බෑ. දිගටම මාස ගාණක් එක දිගටම කරන්න. කොච්චර ආනිසංසදායිද කිව්වොත් පින්නතුනි ඔබ පුදුම වෙයි. ඔබ පාරට වාහනයක් දැම්මොතින් ඔබේ වාහනය ප්‍රීවිහක ගියත් කොහේ ගියත් ඔබ යනකොට ඔබ ඉන්න ලේන් එකේ ඉස්සරහා වාහන ටික විසිවෙල යන ඔබ යද්දි ඒ තරම් ආනිසංසයක් ඔබට ලැබෙනවා. ඒ වයින් වෙලා ඔබටම පාර සකස් වෙනා වගේ දැනෙනවා. ඒ තරම්ම සාමාන්‍ය දේ ඉඳන්ම මෙහි ආනිසංස අපට ලැබෙනවා. ඒ පාර යද්දිත් ඔබ නිකන් නෙවෙයි යන්නේ. මේ වටේ මේ සර්කල් එකේ ඉන්න ඔක්කොම අය සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමිය. දකින හැම කෙනෙක්ම තමන්ගේ දරුවෙක් දැස බලන හැඟීමෙන් බලන හුරු වෙනවා. කරණිමෙත සූත්‍රයේ කියන්නේ මාතා යථාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරකේ කියලා. අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා දැස බලන සෙනෙහසින් ඒ ආකල්පයෙන් ලෝකේ හැම දිනෙක කෙරෙහිම බලන්න පුළුවන් මනසක් සකස් වෙනවා. පින්නතින් මෙවැනි මනසක් අපට ඇති වුණොතින් කොච්චර අපේ ජීවිතවල වෙනසක් වේද? දැන් ඔබතුමිය දන්නවනේ නේ දරුවන්ට උගන්වනකොට තමන්ගේ දරුවන්ට කියන හැඟීම උගන්වනකොට නේ කොච්චර සතුටක්ද මනසටනේ? මේක තමයි පින්නතින් ජීවිතයේ අපි සතුට ලබන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේ කරුණ අපට දේශනා කළා තියෙනවා. අපි මේව දන්නවනම් පින්නතුනි අපි මේව ජීවිතේ ප්‍රායෝගික කරනවා. කිරීම තුළින් අපට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව අපට දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සමහර අය ඇවිල්ලා බුදුහාඳුරන්ට චෝදනා කළා. මොකද චෝදනාව කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ මේ මිනිසුන්ට ධර්මයේ දේශනා කරනවා බොහෝ ඈත කල් ගත වෙලා බොහෝ කල් ගත වෙලා ප්‍රතිඵල ලැබෙන දෙයකට අනුශාසනා කරනවා. මේ ඉක්මනට ලැබෙන්න තියෙන ගෝවිතැන රැකිරස්සාදිය මිනිසු වළක්වලා බොහෝ කල් ගත වෙන දෙයකට ධර්මය ඔබ වහන්සේ යොමු කරනවා කියලා. මොකද්ද මේ කරන චෝදනාව? කියනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ මිනිසුන්ට අනුශාසනා කරන මේ ඉක්මනට ලැබෙන්න තියෙන ගෝවිතැන රැකිරක්ෂා මේ අධ්‍යාපන ආදී මිනිසු වළක්වලා බොහෝ කල් ගත වෙන බණ භාවනා කරන්න කියලා මිනිසු යොමු කරනවා කියලා. බුදුහාඳුර ඉතාම පැහැදිලිව දේශනා කළා පින්තුනි, අපි එදිනෙදා කරන වැඩවලට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා ධර්මයේ හැසිරෙනකොට කියලා. දැන් බලන්න අපි එක උපාධියක් ගන්න, එක උපාධි සහතිකයක් ලබා ගන්න, අපේ ෆස්ට් ඩිග්‍රිය ගන්න, අපි අවුරුදු කීයක් ගත කරන්නේ පළවෙනි පන්තියේ ඉන්න? අපිට අවුරුදු 15ක් 18ක් 20ක් ගියානේ නේ. එක උපාධි සහතිකය ගන්න කල් ගත උනේ. එක රැකියාවක මට්ටමට එන අපි කොච්චර කාලයක් කැප කරාද? ගෙයක් Tamanට කියලා අයිති කරගන්න අපි අවුරුදු කීයක් කැප කළාද? අපිට කියලා දරුවෙක් නියම තලයට ගන්න අපි අවුරුදු කීයක් කැප කළාද? පින්නතුනි, ධර්මයේ හැසිරීම කියන එක පින්නතුනි ඊට වඩා ඉක්මනින් ප්‍රතිඵල දෙන දෙයක්. ඒකෙන් කියන්නේ අනිත් වැඩ කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අනිත් වැඩ කරද්දී පින්නතුනි ධර්මයේ හැසිරීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මණ්ඩපෙය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ බමසර හැසිරීම කියන එක හරියට දැඩි පිපාසයෙන් කුසගින්නෙන් ඉන්න කෙනෙකුට හරියට මේ වදයක් දුන්නා වගේ කියලා. දැන් අදාපි කරන දේවල් පිනතුනි බඩගින්නෙන් ඉන්න කෙනෙකුට හරියට වී ටිකක් දෙනවා වගේ. බඩගින්නෙන් ඉන්න කෙනෙකුට වී ටිකක් දුන්නාම කොහොමද වෙන්නේ? වී ටික කන්න පුළුවන්ද? ඊට පස්සේ වී ටික කොටන්න ඕන, පොලන්න ඕන, හාල් ටික ගන්න. හාල් කන්න පුළුවන්ද? හාල් කන්න බෑ. ඊට පස්සේ හාල් ටික ලිපේ තියන්න ඕන වතුර තියලා. බත් විතරක් කන්න පුළුවන්ද? ව්‍යංජන ඕන. ඊට පස්සේ ව්‍යංජනත් මනේ සාසෝස් දාන ඕන. නොඑක් දේවල් දමල අන්තිමට පින්නතුනි ඒ කෑම එක ගන්න මට්ටමට එනකොට අපි කොයිතරම් වෙහෙසක් දරලද තියෙන්නේ. ඒ වගේම බඩගින්නෙන් එන කෙනෙකුට පින්නතුනි මේ වදයක් දුනොත් කොහොමද? මේ වදය හොදන්න අවශ්‍යද? ලිපේ තියන්න අවශ්‍යද? නෑ නේ නේ. මේ වදේ එහෙම කටේ දාගන්න පුළුවන්. ඉක්මනටම ශක්තියක් ලැබෙනවා, අවශෝෂණය වෙනවා. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සද්ධර්මය කියන එකත් එහෙම දෙයක් කියලා. ඉක්මනින්ම ලෝකයේ තියෙන ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ තමයි මේ ධර්මයේ හැසිරීමෙන් ලබන ප්‍රතිඵලය කියලා. ඒ නිසා පින්නතුනි අපි යම් කිසි කෙනෙකුට දෙයක් පරිත්‍යාග කරනකොට අපේ හිතේ කොච්චර සතුටක් ඇති වෙනවද? දැන් ඔබේ අම්මා ජීවත් ඉන්න කාලේ ඔබ අම්මට සලකුව සමගි සියතින්ම. ඒ සලකුව ගැන හිතනකොට බලන හැමදාම සතුටු වෙන්නේ Tamanටනේ. ඒ අම්මට සලකන්නේ බැරි වුණා නම් Tamanට හිතට ඒක දැනෙනවා. ඒ සලකපු නිසා අම්මා ඉන්න වගේම සතුටක් හැමදාම තමන්ට ලබන්න පුළුවන්. ඒ අම්මට උපස්ථාන කරපියව මතක් වෙනකොට අම්මා මිය ගිහිල්ලාද? ඒක සිහි කරනකොට අම්මා මිය ගිහිල්ලා නෑ. ඇයි ඒ? ඒක මතක් කරනකොට අම්මට උපස්ථාන කරපු අවස්ථාව මතක් වෙන. එතකොට තමන් ජීවත් වෙනවා වගේ. අම්මා ජීවත් වෙනවා වගේ. ඒ නිසා කෙනෙකුට උපකාරයක් කිරීම පින්නතුනි ඒක නා හැමදාම ජීවත් කරවීමක් ඒක. යම් කිසි දෙයක් සිහි කරනවා නම් පින්නතුනි ඒ දේ මිය ගිහිලා නැහැ ඇත්තෙම. මිය ගිහිල්ලා වන්නේ කවුද? ඇත්තටම. අපි යමෙක් ගැන සිහි නොකරනවා නම් අන්නේ සිහි නොකරන කෙනා මිය ගිහිලා තියෙන්නේ. දැන් අපිත් එක්ක එකට ඉස්කෝලේ ගියපු කෙනෙක් මතක් කරගන්න ලංකාවේ පොඩිම කාලේ අවුරුදු 7 8 දී ඉස්කෝලේ 3 4 පන්ති වලදී. අපි ඒ කෙනෙක් ගැන එයා සම්පූර්ණයෙන්ම අමතක වෙලා නම් අපට එහෙමයි ඉන්න වෙන පුළුවන් නේ අපිට. මොකක් හරි එහෙම යාළුවනේ නේද? පින්නතුනි ඒ අය සිහි කරන්නේ නැහැ කියන්නේ ඒ අපේ ලෝකේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් අපට සිහි වෙනවා නම් අපි මීට අවුරුදු 50කට කලින් මිය ගිහිපු අපේ නැන්ද කෙනෙක්, මාම කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒ අය සිහි කරන මොහොතේ පින්නතුනි ඇත්තටම ඒ අය මිය ගිහිල්ලා නැහැ. ඒ ඇත්ත එක්ක අපි ලෝකේ ඉන්නවා. ඒක තමයි සම්මුති සත්‍ය ලක්ෂණය. අන්න ඒ නිසාම තමයි අපි මේ ලෝකේ යන්නේ පින්නතුනි. ඒ මට්ටමෙන් අපි ඉක්මෙන්නත් ඕනේ. ඒකට තමයි බුදුදහම දේශනා කරන්නේ. අන්න ඒ තත්ත්වය අපි සිහි කරන මොහොතක අපේ විඥානය මෙතන නිරුද්ධ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඊට අදාළ තැනකට අපි ඉපදෙන්න තරම් දක්ෂය අපේ හිතේ නැහැ. දැන් ඔබ මෙතනින් අවස්ථාවේදී ඔබේ ගෙදර සිහිපත් කරමින් ඔබ හිටියා කියලා කියමු. ඉන්න මොහොතේම ඔබ මිය ගියොතින් ඊට ආශ්‍රිතව මානසික මට්ටමක තමයි ඉපදෙන්නේ. ඔබ මනුස්ස මානසික මට්ටමක නම් ඉඳගෙනව නම් ඒක හිතුවේ ඊට අදාළ තැනක පිළිස්සන ගන්නවා. ඔබ මනුස්ස මට්ටමටත් වඩා ඉහළ මානසිකත්වයක නම් ඉඳගෙන නම් ඒක හිතුවේ එතකොට ඒ ආශ්‍රිතව දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන් සමහරට. ඒ සිතන මොහොතේ මානසිකත්ව මට්ටමක මනුෂ්‍යත්ව මට්ටමක අඩු තැනක නම් අඩු මට්ටමක මානසිකත්වයක නම් ඔබ හිතුනේ ඒ ගෙදරම නොපෙනෙන තැනක ඉපදෙන්නත් පුළුවන්. ගෙදර සතෙක් වෙන්න පුළුවන්, ඇතැම් විට මීයෙක් වෙන්නත් පුළුවන්, කැරපොත්තෙක් වෙන්නත් පුළුවන් ගෙදර. පින්නතුණී මනසේ ස්වභාවය මේක. මනස කියන්නේ පින්නතුණී අපට මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේදී වෙන්නේ අපට ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඇස තියෙනවා, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හයෙන් ඉන්ද්‍රියම් පහකින් ගන්නේව ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහෙන් අරමුණු ගන්නයිවලි. ඒවලේ මනසට ධර්මාරම්මන විතරයි මේ මොහොතේ ගන්නෙ. අතීතේ ගත්තු අරමුණු තමයි සිහි කරන්නේ. අන්න ඒ සිහි කරන සිතිවිල්ල අනුව තමයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. එතකොට අපේ මුලින්ම කරන්නේ අකුසල චේතනා නොවන විදිහට අපේ හිත සකස් කරගන්න එක. ඒක තමයි බුදුහාමර අපායගාමී මාර්ගයේ වැළැක්වුවේ මුලින් මේක. සබපබස්ස කරනන් කියන්නේ ඒක. ඊට පස්සේ කරේ කුසල සූර සම්දා කිව්වේ හැකිතා කුසල චේතනා දිනු කරන්න. මෞදේ මම වෙන සලකන්න, තෙරුවන වඳින පුදන්න, අසරණ උපස්ථාන කරන්න, සිල්වත් වෙන්න, පූජනීය ස්ථාන වඳින්න, ඒව පුළුවන් තරම් හිතේ ඒ අරමුණු වැඩි කරගන්න. එතකොට ඒව තමයි නිතර මෙතන ඊට අනුරූපව හොඳ සුගතියකට තමන්ගේ හිත පිලිස්සන ගන්නවා. නමුත් පිනතුනේ ඊටත් වඩා ඉහළ තැනකට බුදුදහමෙන් අපේ මනස රඳවනවා. ඒ මොකද්ද? ඒ තමයි පිනතුනේ අපට මේ සිතන සිතුවිල්ල ඇති වෙන මොහොතේ, ඔබට දැන් මගේ මේ ශබ්දය ඇහෙන මොහොතේ, මේ ශබ්දය ඇහෙන්නේ මේ මොහොතේ අත්දැකීමක්. පෙර නොතිබී මේ මොහොතේ හටගත්තු මේ ශබ්දය නිසා මගේ විඥානය ක්‍රියාත්මක වෙලා, මගේ කන සංවේදී වෙලා, මේ හේතු ටික නිසා මේ මොහොතේ හටගත්තු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක් මේ හටගත්තේ. ඒක පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන ඒ අවබෝධය තුළ හිත පිහිටුවා ගන්න පුළුවන් වුණොතින් ඒ සිතන මොහොතේ පිනතුනේ අපි මහලු භාවෙන් ඉක්මලා ඉන්නේ. ඒ මොහොතේ තමන්ගේ වයස තමන්ට දැනෙන්නේ. ඒ මොහොතේ තමන්ගේ ශරීරයේ කොයිතරම් ප්‍රබල අසනීපයක් තිබුණත්, මාරාන්තික රෝගයකින් තමන් ශාරීරිකව දුක් වින්දත්, ඒ මොහොතේ ඒ රෝගිය තමන්ගේ හිතට එන්නේ නැහැ දැනෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ මොහොත තුල තමන් මිය ගියොතින් ඒ අනිත්‍යතාවයේ දකිමින් දකින මොහොතේ තමන්ගේ විඥානය මෙතන නිරුද්ධ වනොතින් තමන් මිය ගියොතින් මොකද වෙන්නේ? ඕ ඒ තැනැත්තාගේ මරණයයි නිර්වාණයයි පිරිනවන පෑමයි තුනම එක විටම වෙනවා. එයා නැවත තැනක හිත පිලිස්සන ගන්න යාට සකස් වීමක් නැහැ. මෙන්න මේක තමයි බුදුදහමෙන් කියන්නේ. එක පැත්තකින් ධර්මඥානය ලබලබ පුලුවන් තරම් පරිසම්පාදයේ පිළිවඳව හැංගීම අවබෝධය වැඩි කර ගනිමින් හැකිතාක් දුරට මේ අනිත්‍යතාවය කියන සංකල්පය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සාමාන්‍ය ලෝකයේ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයේ මිනිස් අනිත්‍යය කියන්නේ මේ ගෙවල් දොරවල් කැඩිලා යනවා, අනේ අපි වයසට යනවා, අනේ අපි මැරෙනවානේ, අනේ අනිත්‍යං කියලා කියන්නේ නේ. පිනතින් මේ අනිත්‍යතාවය කියන්නේ නෙවෙයි බුදුහාඳුර ලෝකයේ පහළොනේ. ඒක හොඳට අපි තේරුම් ගන්නට ඕන. මහලු වෙන එක, ලෙඩ වෙන එක, ජරාවට පත් වෙන එක, මරණය වෙන එක විතරක් නෙවෙයි මේ පෘථුවියම යම්කිසි දවසක පින්නතුණි අළු වෙලා යනවා. මේ අපි ඉන්න මුළු Earth එකම යම් කිසි දවසක සම්පූර්ණයෙන්ම දූවිලි බවට පත් වෙනවා. ඒක අපි සිහි කරමින් හිටියත් පින්නතුනි අපි නිවන් දකින්නේ නැහැ. ඒක නෙවෙයි බුදුදහම අනිත්‍යයි. ඒකට කියන්නේ විපරිණාම. ඒකට කියන්නේ චේන්ජින් එක කියලා. ඒක ඉම්පර්මනන්ස් එක නෙවෙයි. කෙනෙක් ලස්සනට ඉන්න කෙනෙක් මහලු වෙලා දුර වෙලා නැහැ කියන්නේ ඒක ඉම්පර්මනන්ස් එක නෙවෙයි. ඒක චේන්ජින් එක. ඒකට බුදුදහම කියන්නේ විපරිණාමය කියලා. තියෙන මට්ටමෙන් තව මට්ටමකට වෙනස් වීම. ඒක තමයි විද්‍යාඥයනොත් ඇටම් එක බෙදලා හොයාගෙන තියෙන්නේ. තියෙන එක තව මට්ටමකට වෙනස් වෙනවා කියන එක. නමුත් ඒක තේරුම් ගත්තට බුදුදහම තේරුම් ගත්ත වෙන්නේ නැහැ. බුදුදහම තේරුම් ගත්ත වෙන්නේ කොහොමද? අනිත්‍යතාවය කියලා කියන්නේ. දැන් අපි දැන් මෙතන මේ શબ્දයක් සැලැස්සුවකින් අහෙන්න මේ අහටගත්තු શબ્දය මේ මොහොතේ හටගත්තේ. ඒ શબ્දයේ කලින් තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. ඒ විතරක් නෙවෙයි මේ શબ્දය මේ කෝපෙටයි තියෙන්නේ. මේ શબ્දය මේ ඇඟිල්ලටයි තියෙන්නේ. මේ શબ્දය කනටයි තියෙන්නේ. මේ શબ્දය විඤ්ඤාණයටයි තියෙන්නේ. හැබැයි මේ එකම හේතුවක්වත් නැති වුණොත් මේ શબ્දය හටගන්නේ නැහැ. මේ හේතු නිසා શબ્දය හටගත්තා. ඒ හේතු වලට શબ્දය අයිති නැහැ. ඒ විතරක් නෙවෙයි පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ මේ එක ඉන්ද්‍රියකට විතරයි මේ කනේ ඉන්ද්‍රියට විතරයි අපි මේ කියුවේ ඇසෙන් දකින්න රූපයටත් එහෙමයි දැන් මේ පුටුව දැකපු ගාම ඔබතුමාට හිතේ ආ මේ කිය කලින් ගිය සතියේන කොට තිමිච්ච පුටුව මේ කියලානේ ඒක හරි සාමුදි සත්‍යano හරි කන්වෙන්ෂන ට්‍රූත් එක අනුව හරි නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට මේක සම්පූර්ණයෙන්ම අර කණ්ණාඩිය ළඟට යනකොටම අලුතෙන්ම තමන්ගේ රූපේ නිර්මාණය වුණා වගේ මේකක් තමයි මේක. දැන් අපි කණ්ණාඩිය ළඟට යනවානේ මූණ බලන කණ්ණාඩිය ළඟට. ඒ යනකොට ඒ මොහොතේ මේක හටගත්තේ. දැන් අපි එනකන් නැහනේ අපේ රූපේ හේතිම්බේ. අපි ආවට පස්සෙත් කණ්ණාඩිය රූපේ ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ සිද්ධාන්තයම තමයි අපි යම් තාක් ඇසෙන් රූප දැක්කනම් කනෙන් ශබ්ද ඇහුවනම් මේ ඉන්ද්‍රිය හයෙන් යම් තාක් අරමුණු ගත්තනම් ඒ හැම අරමුණකදීම වෙන්නේ මේ සිද්ධාන්තයමයි. නමුත් අපේ අවිද්‍යාව නිසා කණ්ණාඩිය වගේ මේක නවතින්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ඒ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ නැවත හිතනකොටම හිතන එක බාහිර ලෝකෙ තියෙයි කියලා. අන්න ඒ තියෙනවයි කියන වැරදි හැඟීම තමයි අවිද්‍යාව කියන්නේ. අන්න ඒ අවිද්‍යාව නිසා තමයි සංඛාර හටගෙන, විඥාන හටගෙන, නාම රූප හටගෙන, ආයතන හය හටගෙන ස්පර්ශ වේදනා තණ්හා අටගෙන දිගටම ජරා මරණ කරා යන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. මෙන්න මේ අවිද්‍යාව තමයි දුක හට ගැනීමේ තියෙන මේන් ස්විච් එක. මේක ඔෆ් කරුවොත් අනිත් එක ඔක්කොම නිරුද්ධ වෙනවා. මේක නැති කරගෙන මේ අනවබෝධය නැති කරගෙන හරියට හිත සමාධිමත් කරගෙන මේ අනිත්‍යතාවය තුළ හිත පිහිටුවන්න දක්ෂ වුණොත් මොකද වෙන්නේ? ඒ දක්ෂතාවය වැඩි කරගන්න ප්‍රමාද පින්නතුනි තමන්ට බාහිරින් දුක් එන්නේ නැහැ. තමන්ගේ දරුවෙක්ගේ දෙයක් නිසාවත්, ගෙදරක් නිසාවත්, රැකියාව නිසාවත් දැන් අපි නිතරම බාහිර දේ තුල තමයි අපේ සතුට තියෙන්නේ. දරුවෝ ටික හොඳට ඉගෙන ගත්තොත් සතුටුයි. මුණුබුරු මිනිවිරිය හොඳට කීකරු අද්දක බැඳගෙන හිටියොත් අපට හරිය සන්තෝෂයි. ගෙදර හොඳට පිළිවෙලට ලස්සනට තිබුණොත් අපි හරිය සතුටුයි. වත්ත මල් එහෙම හොඳට පිබිල තිබුණොත් සන්තෝසයි. කවුරු හරි මල් ගහක් දෙකක් උගලගෙන ගියොත් දුක් වෙනවා. දැන් අපේ සතුට තියෙන පින්නතුනේ බාහිර මත. බාහිර ඕනම කෙනෙකුට අපේ සතුට හෝ දුක ඇති කරන්න පුළුවන් දැන් ඉන්න මට්ටමේ. නමුත් පින්නතුනේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ බාහිර කිසිම දෙයකට තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවන තලයට තමන්ගේ මානසිකත්වය දියුණු කර ගැනීම. මෙන්න මේ தත්ත්වය ඇති කරගන්න තමයි පින්තුනේ හොඳට මතක තියාගන්න අද මේ පහසුකම් ටික අපට ලැබුණේ මේ ජීවිතය මේ අධ්‍යාපනයේ හොඳ මෞද්‍යමපියන් බුද්ධිය නිරෝගීකම මේ ඔක්කොම ලැබුණේ හිතන්න එපා දරුවන්ට උගන්වලා විශ්වවිද්‍යාලය යවලා මොනුබුරු මිනිබිරියන්ටත් උගන්වලා ඒ ඇස් විශ්වවිද්‍යාලය යවලා දොස්තරරු 8 දිනක් ඉන්නවා ඉංජිනේරු 5 දිනක් ඉන්නවා කියලා කීර්තියක් අරගෙන තමන් හුදකලාම මිය යන නෙවෙයි තමන්ට මේ කාලය ඉපදෙන ලැබුණේ මේ සියලුම පාසුකම් ටික ලැබුණේ මොකටද මේ සියලුම පහසුකම් ටික අපට නිකන් නෙවෙයි ලැබුණ පින්තුනි. සසර හුඟක් පින් කළා. පින් කළා විතරක් නෙවෙයි අපි හුඟක් ප්‍රාර්ථනා කළා. මේ පහසුකම් ටික ලැබෙන්න, බණ දහම් අහන ලැබෙන්න, හොඳ මෞද්‍යමාපියෝ ලැබෙන්න, හොඳ රටකට යන්න ලැබෙන්න, හොඳ යාන වාහන ලැබෙන්න, මේ ඔක්කොම ලැබෙන්න කියලා පින් කනුත් කළා, ප්‍රාර්ථනා කළායි මේ ටික ලැබුණේ. හැබැයි ලැබුණට පස්සේ අපි දන්නේ නැහැ ලැබුණේ මේක නිසාද කියලා. ඒක ඇති වෙන වාසනාව. ඒ නිසා අපි ඉතාම පොඩි දේවල් තමයි අදාසා කරන්නේ. අපේ ජීවිතේ ලොකුම සිහිනය තමයි දරුවෙකුට උපාධියක් අරන් දෙන එක. දැන් මෙහි ඉපදෙච්ච සමහරගේ සිහිනය තමයි 11 වේගස් යන එක. නැත්තම් යුනිවර්සල් සිටි එක යන එක. දැන් පන්තිවලදී එහෙම අපි අහන සමාන ගුරු රුහන් ළමෙන්ගේ මොකද්ද ලොකුම බලාපොරොත්තුව කියලා. නායගරාදී ඇල බලන්න යන්න කියන සමහර අය කියන. සමහර එකන ස්විස්තරලන්තට ගිහිල්ලා එන්න කියලා. ඉතින් මෙහි ඇගේ ලොකුම ජීවිතේ ප්‍රාර්ථනාව ඕක තමයි. ඔව් පින්නතුනි, ඒවත් බලන්න ගියාට කමන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා ලොකු බලාපොරොත්තුවක් අපට ජීවිතේ ප්‍රාර්ථනාවක් තියාගෙන තමයි මේ කාලේ අපි මේ ලෝකෙ ඉපදුනේ කමත කරන්නේවා. ඒ වගේම ඔබ හිතන්නේ ඔබ ප්‍රමාදයේ කියලා. අනේ මං වා කල් කියලා දැන් නම් ඉතින් බෑ ලබන ආත්මවත් බලාගමු කියලා. එහෙමත් බෑ පින්නතුනි. ඇයි ඒ? මේ බුදු සසුනේ හිටිය අවුරුදු 60 දී මහණෙච්ච ඇත් හිටියා. අවුරුදු 80 දී මහණෙච්ච ඇත් හිටියා. අවුරුදු 100 දී මහණෙච්ච ඇත් හිටිය විතරක් නෙවෙයි. අවුරුදු 120 දී මහණ වෙලා රහත් වෙච්ච ඇත් හිටියා. එනිසා අපි කවුරුවත් ප්‍රමාද නැහැ පින්නතුනි. අපිට ප්‍රමාදයේ තියෙන්නේ කො අපේ කන් දෙක නොයසෙනව නම්, අපිට කියන දේක් තේරුම් ගන්න බුද්ධියක් නැත්තම් විතරයි අපි ප්‍රමාද. වයස නෙවෙයි ප්‍රමාද. S2 නොපෙනුනත් Tamanට වාසිය ගන්න පුළුවන් කන් දෙක හෙනවන. ධර්මය අහන්නට අවස්ථා ලැබෙනවා නම් ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන්. S2 අඳ වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම හොඳ බුද්ධියක් Tamanට තියෙනවා. ශාරීරිකව Taman දුරවලලා Taman ඇඳට වැටිලා ඇඳේම ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඇඳේ ඉඳිද්දී වුණත් සූදෝදන රජතුමා රහත් උනේ ඇඳේ ඉන්නකොට අවසාන මොහොතේ. බුදුරජාණන් වහන්සේ ඔළුව අත ගාමින් අවසානයේ ඔහු මුලදී සෝවන්නල හිටියා. පස්සේ සකදාගාමී වුණා. ඊට පස්සේ අනාගාමී වුණා. රහත් උනේ අන්තිම මොහොතේ බුදුහාඳුරෝ රජතුමා ඇඳේ ඉන්නකොට. නමුත් හොඳට සිහිය දිනු කරන්න පුළුවන් මානසිකත්වයක හිටියේ. ඒ නිසා අපි නොතුනි මේ ධම්මකට පිවිසෙන්න, මේ ධම්මගේ ඉන්නවයි කියලා කියන්නේ බය වෙන්න එපා. Taman දැන් කරන වැඩ අතපසු වෙයි, උපාධිය ගන්න බැරි වෙයි, රැකියාවට නොගිහිලා ඉඳී කියලා ඒව වෙයි කියලා. පින්නතුනි දැන් එක උපාධියක් ගන්න නම් බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ ලැබුණාට පස්සේ උපාධි දෙකක් ගනී ඔබ. ඇයි ඒ උපාධි ලැබනවා කියලා මාන්නෙත නෙවෙයි. වැඩිපුර මුදල් රුපියල ඉක්මනටම කාලය ඉතුරු කරගන්න. ඉහළම රැකියාවක් කරලා ඉක්මනටම මුදල් ටික උපයලා තමන්ගේ ධර්මයේ හැසිරෙන්න. දැන් මෙහෙදී සමහර අය අපට මුණ ගැහලා තියෙනවා අවුරුදු 3ක් 4ක් රැකියාවක් කරලා මුළු ජීවිත කාලයටම ඉතුරු කරගෙන ලංකාවට ගිහින් ධර්මයේ හැසිරෙන අය ඉන්නවා. මුළු ජීවිත කාලෙටම අවුරුදු 4ක් විතර වැඩ කළා කියලා. එහෙමයි ඉන්නෝ පින්නතුනි. ඒ නිසා අපට මේ ජීවිතේ ලැබෙච්ච ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාව මේ සද්ධර්මයේ පින්නතුනි. මෙතෙක් කල වසර 2500ක කාලය තුල වැඩියෙන්ම ධර්ම දේශනා අහන්නට ලැබෙන අවස්ථාවේ අපි මේ ඉන්නේ. අපේ තියෙන ළඟම තියෙන අපේ උපකරණයකින් අපට ලෝකයේ තියෙන හොඳම ධර්ම දේශනා ටික තමන්ගේ ළඟ gederi ඉඳගෙන කාමරෙ ඉඳගෙන අහලා කාමරෙ ඉඳගෙනම ඉහෙළම විදර්ශනා භාවනා වඩන්න පුළුවන් පරිසරය අපට තියෙනවා. අපට විවේකයක් තියෙනවා අපි කොච්චර නැහැ කිව්වා. ධර්මයේ හැසිරීම කියන එක පින්නතුනේ හරියට හුස්ම ගන්න වගේ දෙයක්. ධර්මයේ හැසිරෙන්න කාලේ නැහැ කියන කාටවත් බෑ. ධර්මයේ අහන්න කාලේ නැහැ කියන්න පුළුවන්. හැබැයි ධර්මයේ හැසිරෙන්න කාලේ නැහැ කියන්න බෑ. ඇයි ඒ ධර්මයේ හැසිරීමත් මේ හුස්ම ගන්නෝ වගේ තමන්ගේ සතිමත් බවට ධර්මය එකතු කරන්න තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම සිහියෙන් ඉඳිමින් අනිත්‍යතාවය මෙනෙහි කරන්න විතරයි අපට තියෙන්නේ. ඒක ගෙදර කැමටි ගෑන්දිත් පුළුවන්, ගෙදර අතු ගෑන්දිත් පුළුවන්, අම්මට උපස්ථාන කරමිනුත් කරන්න පුළුවන්, ඉස්කෝලට යද්දිත් කරන්න පුළුවන්, රැකියාවට යද්දිත් කරන්න පුළුවන්. විතරක් නෙවෙයි නාන කොටත් කරන්න පුළුවන් අනිත්‍යතාවය මෙනෙහි කරන්න. පින්නතුනේ හැම මොහොතකම මනස දිනු කරන වැඩ පිළිවෙලක තමන් ඉන්න. ඒ ඉහළම කුසලයේ ඉන්නකොට තමන් බය වෙන්න එපා. තමන් ඉගෙන ගන්නවා සාර්ථක වෙනවා, දරුවන්ගේ වැඩ සාර්ථක වෙනවා, රැකියාව සාර්ථක වෙනවා. තමන්ගේ ගමන් බිමන් මගතොට හැම දෙයක්මත් මේ කුසලයේ ආනිසංසය නිසා සාර්ථක වෙනවා. මේක තමයි මේ කර්ම ශක්තියෙන් අපි ගන්න ඉහළම ඵලය. ලෝකයේ ධර්මයේ දන්නේ නැති අයත් කර්මය දැන් විශ්වාස කරනවා. දැන් කර්ම කියලා ගැහුවාම ඔබ ඉන්ටර්නෙට් එකේ වුණ මෙහෙයත් කර්මය විශ්වාස කළ කරන දේවල් තියෙනවා. හැබැයි අපි බෞද්ධයන් හැටියට අපි කර්මයේ ඉහළම වාසි ටික ගන්න ක්‍රමය අපි දන්නවා. සාමාන්‍ය පින්කම් කළ විතරක් නෙවෙයි, සමත භාවනා කළ විතරක් නෙවෙයි, විදර්ශනා භාවනාවට හිත තියලා ඉහළම තලයේ මනස ඉඳිමින් හැම මොහොතෙම දුකෙන් නිදහස් වෙන මාර්ගයක පරිසම්පාදයේ තේරුම් ගනිමින් ඉදිරියට අනිත්‍යතා, අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් හැම මොහොතක්ම ගත කරන්න පුළුවන් නම් හැම පියවරක්ම ඒ මානසිකත්වයේ, ඒ ප්‍රඥා මානසිකත්වයේ තියාගන්න පුළුවන් නම් පිනුතුනි, ඒ කාලේ වැඩි කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ සැබෑ සාර්ථකත්වය, සැබෑ දක්ෂතාවය, අපේ සැබෑම ජීවිත පරමාර්ථය බවට අපි පත් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පැයකෝත් විනාඩි 15ක් විතර පින්නතුන් බණ ඇහුවා. ඉතින් ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් අපි මැද සාකච්ඡා කරපු කාරණේ ඇසුරෙන් අද අපි කර්මය ගැන සාකච්ඡා කළේ. කර්මය ගැන කියන හුඟා කාරණා තියෙනවා. නමුත් ඉතාම අවශ්‍ය කරන කාරණා ටික අපි මේ මුලින්නම් පෙළගස්සලා ඔබට විස්තර කළේ. ඉතින් ඒ ආශ්‍රිතව තවත් මොනව හරි අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. කර්මය කියන එක මේ ජීවිතේ ඒ වෙලාවම වෙන්නේ නැහැ. දැන් කවුරුහරි නරක දෙයක් කරොත් ඒක ඒ වෙලාවෙම වෙන වෙලාවක් තියෙනවාද? එහෙම නැත්නම් ඒක මේ ජීවිතේම අරගෙන ගිහලා ඊළඟ ආත්මෙට ගෙනියන කර්මද? ඔව්, ඒකේ වර්ග ගාණක් තියෙනවා කර්මේ හැටියට. තමයි දැන් ওই YouTube එකේ උනත් ඉන්ස්ටන්ට් කර්ම කියලා ගහුවොත් බලන්න පුළුවන් ඇත්තෙම තියෙනවා ඉන්ස්ටන්ට් කර්ම කියලා. ඒ වලෙම කරපු කර්ම වලට ඒ වලෙම විපාක දෙන අවස්ථා පෙන්නනවා. ඒකට කියන්නේ ditta dhamma vedine karma කියලා. අප සමහර කරන දේවල් අපි කියමු දැන් ඇත්තෙම දැන් මෙහි ආයත නම් මන්නා කියන්නේ ditta dhamma vedine karma තමයි හුඟක් විපාක දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙයි කුසල පැත්තෙන් මම මේ කියන්නේ. දැන් කාන්තාර වගේ ප්‍රදේශ මහන්සියල සංවර්ධනය කරනවා. මේකත් කර්මය තමයි ඇත්තෙම. දැන් අපේ කර්මය කියන්නේ මොකද්ද? අපේ කර්මය කියලා බෝඩ කියන්නේ ගියාත්මය කරපු කර්මය මේ ආකාරයට විපාක දෙන එකනේ. ඇත්තෙම දැන් මේ රටේ මිනිස්සු අපේ කර්මය විශ්වාස නොකරට එයා දෑතේ උත්සාහය විශ්වාස කරනවා. එයා මහන්සියල වැඩ කරනවා. දැන් බලන්න කාන්තාර වගේ තියෙන ප්‍රදේශ මේ දිව්‍ය විමාන වගේ හදන්නේ කොහමද? මේ ආත්මය කරන කර්මයෙන් මේ ආත්ම විපාක හම්බ වෙනේ මිනිසුන්ට. ඒක හිතන්න එපා මේ කර්ම න්‍යායයටම අදාළ එකක් කියලා. අර බුදුහාමුදුරුවෝ කියපු එකට එක නෙවෙයි කියලා හිතන්න එපා. ඒකම තමයි මේ යන්නේ. තමන්ගේ හිත මුල් වෙලා ලෝකෙට යහපතක් කරන්න ඕන, මිනිසුන්ට යහපත කරන්න ඕන කියලා මහන්සියෙන් මිනිසු වැඩ කරනවා. වැඩ කරාට පස්සේ මේ ප්‍රතිඵල ටික පේනවා. මේ කාන්තාර වගේ ප්‍රදේශවල මිදිවතු තිනු අක්කර 100 ගණන්. ඒ අනේ මගේ කර්මය මේ කාන්තාරේ හදන්න බෑ කියලා බලාගෙන හිටියොත් මොකුත් නැහැ. මිනිස්සු විශ්වාස තියනවා මේක මහන්සි වුණොතින් වැඩ කරොතින් ප්‍රතිඵල තියෙනවා. වැඩ කරනවා මහන්සියල. ඒ මිනිස්සු ප්‍රතිඵල තියෙනවා. මේකත් කර්මය තමයි. හිතන්නේ අප කෙනෙකුට අයහපතක් කරාම කෙනෙක් මැරුවොතින් එයාටත් මැරෙන්න වෙනවා. ඒක විතරේ කර්මය කියලා. ඒකත් කර්මය තමයි. එයා අකුසල කර්ම. කුසල කර්ම හොඳ පැත්තෙනොත් මහන්සියල වැඩ කරොතින් දැන් අපි කියමු යම් කිසි කෙනෙක් හුඟක් දුප්පත් වෙන්නේ. නමුත් යා මහන්සියෙන් වැඩ කරන යාට කුසල කර්ම ශක්තිය හුඟක්ම නැහැ ඇත්තෙම. නමුත් මේ තැනැත්තා තමන්ගේ ආත්ම විශ්වාසය ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවා. කියලා මුළු ජීවිත කාලෙම මහන්සියල වැඩ කරනවා. එතකොට මේ ආත්මෙම කරපු කර්මයාට මේ ආත්මයේ දෙමදිට ධම වේදින වශයෙන් ආරසංසල වෙනවා යාට. එයා වැඩ කරනවා. සමහර කෙනෙක් ඇතැම් විට මොකද වෙන්නේ? ධනයම් වා දෙමව්පියන්ගෙන් ලැබිලා තියෙනවා. ඇතැම් විට හැකියාව කරන්න ඕනෙත් නැහැ දෙමව්පියන්ගෙන් ධනෙ ඔක්කොම උපයලා තියෙනවා. එයා මොකද කරන්නේ? එයා කරන්නේ ආටි ඔක්කොම නාස්ති කරනවා. එතකොට කුසල කර්ම ශක්තියෙන් ආරසංසල ලැබිලා තිබුණාට එයා මේ ආත්ම භාවය කරපු කර්මෙන් නිසා ආටි ඔක්කොම නාස්ති වෙලා යනවා. ඇතැමිට මත්පැන් පානය කරොතින් ටිකයි නාස්ති වෙන්නේ. ඇතැමිට සූදුවට ගියොතින් මොකද වෙන්නේ? ඔක්කොම නැති වෙනවනේ. පාරට බහින්න වෙනවන්නේ. දැන් කන බොන දේවල්ට සීමාවක් තියෙනවනේ. බඩේ ප්‍රමාණයක් තියෙනවනේ. ආරගේම සීමාවක් නැහැ නේද නේද? ඔක්කොම නැති වෙනවා ඊටාම ටික කලින්. එතකොට මේ කරන කර්මයේ තුලින්ම Tamanට ආනිසංස ලැබෙන්නේ. ආදීනව හම්බ වෙන්නේ. එතකොට මේක තමයි කර්මයේ ස්වභාවය. ඒ වගේම දෙයක් තමයි සමහර කර්ම ඇතැමිට අකුසල කර්ම කරන අය ඉන්නවා. කලාට සමහර අයගේ කුසල කර්ම ශක්තිය ප්‍රබලයි. මොකද අතීත කර්ම වල ඇතැමිට ආත්ම සිය ගානකට යා ඉතාම ප්‍රබල කර්ම කරගෙන තියෙනවා. අර ගඟට දාපු ලුණු කැටයක් වගේ එයා කරන යම් යම් අකුසල එයාට එච්චර ප්‍රබල විපාක දෙන්නේ නැහැ. ඉතින් ඒක දැකුව සමහර අය කියනවා නේ අර කෙන අච්චර නරක වැඩ කරනවා අර හොඳට ඉන්නේ අපි මේ මෙච්චර පන්සල යනවා අපට ඒත් මොකුත් නැහැ කියලා. අපි හිතන ඇතැම්මිට. ඇතැම්මිට අපි එච්චර සසරේදී පිං කළ නැහැ සමහර විට. ඒ නිසා අපට හුඟක් මහන්සි වෙනවා. ඇතැම්මිට අපි මේ ඉපදිලා ඉන්නේ ආත්මවා සිය ගානක් කරපු පිංකම් ටික ඉවර වෙන අන්තිම ආත්මවා වෙන්න පුළුවන් මේ ඇතැම්මිට. ඇතැම්මිට අරයා ඉන්නේ ආත්මවා සිය ගානකට හොඳ කර්ම ශක්තියෙන් කළා ඒ පළවෙනි විපාක දෙන අවස්ථාව වෙන්න පුළුවන් ඒ ඉන්නේ. ඒක අපට කියන්න බෑ. අපට බුදුවරයෙක්ම තමයි ඒකට පේන්නේ. අපට ඒක දකින්න පුළුවන් මනසක් අපිට නෑ ඉච්ඡර ශක්තියක්. ඒ නිසා අපි දැනගන්න ඕන අපේ කර්ම ශක්තිය උපරිම වැඩි වෙන විදිහට අපි හදාගන්න. ඒ නිසා සමහර කර්ම අකුසල කර්ම කළත් සමහර අයට ඒක එක විට විපාක දෙන්නේ නැහැ. හැබැයිකින් කියන්නේ ඒක විපාකේ නෑ කියලා නෙමෙයි කියන්නේ. අර දවල් කාලේ අහසේ තාරකා තියෙනවා. දවල් කාලේ අහසේ තාරකා තිබුණාට තාරකා පේනවද අපට? තරු පේන්නේ නැහැ. ඇයි ඒකට හේතුව තරු නැති හින්දද? තරු නැති හින්ද නෙවෙයි ඊට වඩා සූර්යා ප්‍රබලයි. එතකොට රාත්‍රී කාලේ මොකද වෙන්නේ? රාත්‍රී කාලේ තේ තාරකා ටිකම තමයි අහසේ තියෙන. රාත්‍රියට හොඳට පේනවා. බලාකුළු නැති රාත්‍රියක හොඳට අහසේ පේනවා. එතකොට ඒකට හේතුව අර සූර්යා නැති හින්ද. දැන් අපටත් ඒ වගේම තමයි. අපේ ජීවිතවලත් අර ප්‍රබල කර්ම ශක්තිය නැති වුණොත් අපටත් තාරකා පේන ගන්නවා. ඊට පස්සේ තරු පේනවා අපටත් නේ. ඔව් අපටත් ඊට පස්සේ අර අකුසල කර්ම ටික ඉස්මතු වෙනවා අපි. ඒක තමයි අපේ ස්වභාවය. ඒ නිසා අපි දැනගන්න ඕන අපේ ජීවිතයේ සූර්යා ප්‍රබල කරගන්න. සඳ ප්‍රබල කරගන්න අපි දක්ෂයි. ඉර ප්‍රබල කරගන්න අපි දක්ෂයි. ඒකට හොඳ ප්‍රබල කර්ම කරන්න ඕන. අනිත් දේ තමයි වැදගත්ම දේ තමයි අපි දැන් මේ කර්මය කියන්නේ බාහිරින් තමන්ට ලැබෙන ටික. බාහිරින් දෙයට අපේ ප්‍රතිචාර අනුව පැත්ත තමයි දැන් මේ අපි හිතන්නේ. නමුත් කර්මයේ ඉහළම සිද්ධාන්තය කියලා කියන්නේ ඒක නෙවෙයි. බුදුදහමේ මඟ පෙන්වන්නේ බාහිර ඉහළම සතුට ලැබුණත් ඉහළම දුක ලැබුණත් මේ පැත්තෙන් ඒකට බලපෑමක් නොවන විදිහට අභ්‍යන්තරය හදාගන්නේ. දැන් ලෝසක හඳුර පින්නපාතේ වැඩිය. ලෝසක හඳුරන්නේ පින්නපාතේ ලැබුණේ සීවලි හාමුදුරුවෝ වැඩි අනිත්‍යයත් එක්කම ලැබුණා. එතකොට ඔබ හිතනවාද ලෝසක හාමුදුරුවෝ දුක් වුණා සීවලි හාමුදුරුවෝ සතුටෙන් වුණා කියලා? නෑ, ඒ රහතන් වහන්සේලා දෙන්නගෙම සතුට සමානයි. දෙන්නගෙම වෙනසන්නේ අභ්‍යන්තරේ දෙන්නම එක විදිහට මානසිකත්වය හදාගෙන හිටියේ. තවත් හොඳ ලස්සන කතාවක් තියෙනවා. මේ ඔය කොසු රජතුමාගේ මාලිගාවෙහි රජතුමාගේ දේවියකට මේ ළමෙක් ඉපදුණා. ළමෙක් ඉපදුන දවසේම රජමාලිගාවේ සේවය කරපු සේවිකාවකගේ කොටත් ඒ වගේම ළමෙක් ලැබුණා. ළමෙක් ලැබුණට පස්සේ ඉතින් රජතුමා තීරණය කර මේ ළමයි දෙන්නම එකම ගෙදර හදන්න. රජමැදුරම හදන්න. හදන්න තීරණය කරාට පස්සේ දැන් මේ පොඩි ළමයි දෙන්න කාමරේ ඉන්නෝ දැන්. අර රජකුමාරයෙ ඉන්නේ හොඳ ලස්සන ඇඳකින්නේ. රජමැදුරේ හිටියත් මේ ළමේ බිම පැතුලක තමයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට මේ දෙන්නටම කොහොම හරි කලින් ආත්මව බලන්න පුළුවන් නුවණක් පහළ වුණා. අවුරුදු 4-5 වගේ වෙද්දී මේ ළමයි දෙන්නට කතා බහ කරන්න ලැබෙනකොට මේ ජාති ස්මරණ ඥානය කියලා අපි කියන්නේ පුබේ නිවාස ඥානය ලැබුණා. සසර හිත දිනු කරපු දෙන්නෙක් මේ. මුලින්ම ලැබුණේ පැදුරු මේ ඇඳේ හිටිය කෙනාට. ඇඳේ හිටිය ළමයි බලනකොට යාට කල්පනා වුණා මෙයා ගිය ආත්ම භාවය මහනල හිටිය කෙනෙක්. පැවිදි වෙලා හිටිය කෙනෙක්. එයා කල්පනා කරලා බැලුව මොන පින්කම් කළද මෙච්චර මේ සැප පහසුකම් ටිකක් ලැබුණේ කියලා. එයා දැනගත්තා. එයා සිල්වත් වෙලා හිටියා. ඒ විතරක් නෙවෙයි අහුවා දන් දීලා තියෙනවා. ඒ පැවිදි දින කාලේ පින්ඳ පාතේ කළා. ඒ ලැබෙන දාණය අනේ ස්වාමීන් වහන්සේට පූජා කළා. එතකොට බැලුව යත් එක ළඟින්ම හිටිය තවත් හාමුදුරු කෙනෙක් හිටියා. එයා කොහෙද කියලා බැලුවා. බලනකොට මේ පැදුරේ ඉන්නේ යාරේ. ඕ ඊට පස්සේ කල්පනා කළා ඇයි මෙයා මේ පැදුරට වැටුනේ. යා කල්පනා කළා යා එදත් හුඟක් සිල්වත් හිටියා. හැබැයි අරයා පින්නපාතේ ගිහිලා දානෙ දුන්නට මෙයා අර දානෙ දීලා නැහැ. මෙයා සිල්වත්ව භාවනා කරණේව කළා. අර දානෙ ගැන එච්චර සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ මොකද අර යාළුවට ජාති ස්මරඥානේ පහළ වෙච්ච ගම මෙයාටත් ඒ නුවණම පහළ වුණ අතීතේ කාරණේ. මෙයාත් දැක්ක හේතු ටික දැක්ක. දැක්කට මුලින් කිව්වේ නැහැ. ඊට පස්සේ අර ඇඳේ හිටියලා මේ මොකද කියන්නේ? යාළුවා කොහොමද අපි දෙන්න මේකට හිටිය දෙන්නෙක් නේද ඉස්සලාත්මේ? ඉතින් ඔයාට මං ඉස්සර කිව්වනේ දන් දෙන්න කියලා. දන් නොදීපු නිසා ඉතින් ඔයා දැන් පැදුරේ ඉන්නේ නේද කියලා කිව්වා. ඊට පස්සේ පැදුරේ හිටියගෙන මොකද කියන්නේ? යාළුවා මේ ආඩම්බර වෙන්න එපා. ඔය ඇඳේ තියෙන සතර මහා භූත රූප, පැදුර තියෙන සතර මහා භූත රූප කියලා. යා ප්‍රඥාවෙන් බැලුවේ කියාට වෙනසක් නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් බලනකොට මේ පාසුකම් ටිකද මේකද කියලා වෙනසක් නැහැ යාට ඒක. මේ පැත්ත අභ්‍යන්තරේ හදාගත්තට පස්සේ බාහිර ඕනම දෙයකට යා මොහොනේ දෙන සූදානම. අන්න එතෙන්ට තමයි බුදුදහමෙන් කියන මුලදී අකුසල කර්ම ශක්තියෙන් දුර වෙලා හොඳ පින්කම් කරන්න කියලා කියනවා. අපට මුළු ලෝකෙම දේවල් ටික අපේ නමට පවරලා. අපේ දරුවෝ 25 දිනක් ලෝකේ රටවල් 25ක රජවරු ජනාධිපති වුණත් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? අපි මහලු වෙනකොට, අපි ළඩ වෙනකොට, අපි මරණය ළඟ ඒ දුකෙන් නිදහස් වෙන අර දරුවන්ටවත් අර තියෙන ධනෙවත් මුකුත් කරන්න බෑ. පිනෙන් අර ටික ලැබෙන්න පුළුවන්. කමක් නැහැ. ඒක හොඳයි. ඒක ලැබුණොත් තමයි ධර්මය හැසිරෙන්න පුළුවන්. හැබැයි අරක ලැබුණා කියලා විතරක් අපි සාර්ථක නැහැ. මේ පැත්තෙන් මොන අවාසි ටික සිද්ධ වුණත් ධර්මයේ රැකවරණය මේ පැත්තෙන් දැම්මොත් තමන්ට ඥාතීන් හිටිය හෝ නැතුව හෝ වේවා, දරුවෝ හිටිය නැතුව හෝ වේවා, කිසිම ගැටලුවක් තමන්ට දැනෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලීතේ දැන් අපි ගිය පාරක් කතා කළේ බන්දුල මාලිකාව දරුවෝ ටික ඔක්කොම අනතුරෙන් විනාශ වුණා. නමුත් ඒ දුකෙන් තමන් නිදහස් වුණා. ඒක කාන්තාවක් හිටිය හරිම ලස්සනයි. ඒ කාන්තාවගේ දෙමව්පියන් කීප වතාවක් මෙයා නොඑකට විවාහ කළ දුන්නා. කවුරුවත් කැමති වුණේ නැහැ. ටික දවසක් ඉන්නවා දාල යනවා. හරිම ලස්සන කෙනෙක්. ගතිගුණත් හොඳයි. නමුත් කර්ම ශක්තිය ඵලයක්. අන්තිමට මොකද වුනේ? බැරිම තැන අම්මල කලේ මෙයා හොරෙකුට බන්දල දුන්නා. කවුරු හරි කෙනෙක් ඕනේ. අන්තිමට හොරක් මුකුත් ඕනේ නැහැ කියලා දාලා ගියා. ධනියත් එකම දුවේ ධනියත් ඕනේ නැහැ කියලාම දාලා ගියා. අන්තිමට මොකද මේ ලස්සනම කෙනෙක්. අන්තිමට මොකද කියලා අර ඔක්කොම අත්හැරලා මහනවා. පැවිදි වුණාට පස්සේ ඉහළම මට්ටමට මනස දිනු කරා. ඒකට අර කර්ම ශක්තිය බලපෑමෙන් අර ටික වුණා. නමුත් එතනින් විතරක් ඇඳලා හිටියේ නෑ. Taman ධර්මයේ රැකවරණය අරගෙන අර උපරිම වාසි ටික අනිත් පැත්තෙන් ගත්තා. දැන් කිසාගෝතමිය පටාචාර වගේ අය දරුවෝ ටික ඔක්කොම විනාශ වුණා. දැන් දරුවෝ නැති වෙන එකට වඩා දුකක් ඉඳලා නැති වෙන එක. දැන් එහෙමයි පොච්චර ලෝකේ ඉන්නවද? දරු එකම දරුවෝ ඉඳලා දරුවෝ මැරුණ තමන්ට කණේ. දැන් සුනාමියේදී සමහර දරුවෝ 6 දෙනෙක් හිටියා 6 දෙනාම ගිය මොහොතේ. එයා කොච්චර දුකෙන්ද ඉන්නේ? නමුත් ඒ වගේ දුකෙන් ඉන්න කෙනෙකුට උනත් වෙන තුන රැකවරණයක් මේ ධර්ම තුල තියෙනවා. ඒතකොට තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තෙන් මේ රැකවරණය ලබා ගත්තොත් අපට බාහිර කිසිඳු දෙයක් අහිමි වුණා කියලා හෝ මුළු ලෝකෙම ලැබුණා කියලා හෝ තමන්ට කිසිම වෙනසක් නොවන විදිහට තමන්ගේ මානසික පැත්තෙන් තමන්ට දිනුවෙන්න පුළුවන් මගක් මේ තියෙනවා. අන්න ඒ පැත්ත දිනු කිරීම තමයි අපි මෙවැනි කාලයක ඉපදෙලා බුදුදහමක් ලැබිච්ච කාලයක සද්ධර්මයෙන් ලැබෙන ලොකුම ප්‍රතිඵලය ඒකයි. හොඳයි පින්නතුනි, අපි හුඟක් කරුණු සාකච්ඡා කළා. ඉතින් අපි ඒ දන්න කරුණු පින්නතුනි අපි හුඟක් දැනුම දිනු කරගන්න එක හොඳයි. නමුත් පින්නතුනි ඒ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන නම් කරන්නත් ඕන මේක ඒක. දැන් අපි මෛත්‍රී වාණගෙන කොච්චර අහලා තියදද? බණ කීයක් අහලා තියදද? ඇත්තම බලන්න අපි එක දිගට විනාඩි 5 ගානේ මාසයක් අත මේ භාවනා කරලා තියෙද කියලා බලන්න අපේ ජීවිතවල. අඩුම ගානේ පින්නතුනි මාසෙට මාසයක්වත් දවසට විනාඩි 5ක් ගානේ 10 ගානේවත් නැත්නම් ඊට ටික ටික වැඩි පුරවත් මාසයක් දෙකක් මාස 6ක් එක දිගට භාවනා කරලා බලන්න පින්නතුනි. තමන් මේ අහපු දෙයට වඩා හුඟක් වෙනස් හේලපන අත්දැකීම. ඊට වඩා ලොකු මානසික දියුණුවක් තමන්ගේ හිතේ ඇති වෙනවා. අපිට බොහෝ විට හිතෙන්නේ අපි දෙයක් අහනකොටම අපිට හිතෙනා නේ ඔය කලින් අහපු එක නෝයි ඇහුවේ. අපිට එහෙම හිතෙනවා. ඕක අපි දන්න දෙය කියන හිතෙන්නේ. දැනුමට විතරක් අහනවා නම් එහෙම තමයි පේන්නේ. නමුත් ඒ අහන දේ පිළිපදිනවා නම් එහෙම නැහැ. දැන් අපි හාමුදුරන්ට ඇසුරු කරන ඕන, හාමුදුරට උපස්ථාන කරන්න කියලා අපි අහනවා නේ ඔය වෙලෙදනේ. අනේ අපි කොච්චර දන් දීලා තියෙද අපි හාමුදුරට උපස්ථාන කරලා තියෙන කොහොමනේ හිතන්නේ අපි නේ. නමුත් පින්නතුනේ ඒක අවංකව කරන්න බලන්න. කාලයක් කරන්න බලන්න. ඒ හාමුදුරුවෝ උපස්ථාන කරන එක, වඳින එක, දානෙ පූජ, ඒක කලක් කරනකොට පින්නතුනේ පුදුම විදියේ ශක්තියක් තමට එන ජීවිතේ. පන්සල ගිහලා සලකන්නේ බුද්ධ පූජා තියන බලන්න පින්නතුනේ. සමහර මවවරු අපි දැකලා දැන් අවුරුදු 85 වෙන අය දිනපතා මුදේ කිරිපින පූජා පූජකන බුද්ධ පූජාවට. එහෙම කරන අයගේ පින්නතුනේ ජීවිත පුදුම විදියේ බැබලීමක් තියෙනවා. ළඟදිත් අපිට එහෙම මෑණි කෙනෙක් හම්බවෙන මෙහි ඇවිල්ලා ගිය අවුරුදු දැන් 87ක් විතර වෙනවා. මෙහි ඇවිල්ලා ලංකාවට යද්දී රෑ ෆ්ලයිට් එක තිබුණේ. ෆ්ලයිට් එක දාගත්තේ සිල් අරගෙන යන්න. දවල් සිල් සමාදන් වෙලා හවස 5 වෙනකන් සිල් සමාදන් වෙලා ඉඳලා තමයි රෑ ලංකාවට ගියේ මෙහි ඉඳලා. වයස අවුරුදු 87යි. දැන් අපි ලංකාවට යන කියලා කිව්වොත් කොහමද? සතිය 30 ගහත් යන්නේ නැහැ සමහරටනේ. සූදානම් වෙනෝනේ. හැබැයි මේ දවසේ පින්කමක් කිව්වොත් කොහොමත් යන්නේ නැහැ දුර ගමනක් යන්නේ කියලා. දැන් මේ අම්මා හවස 5 වෙනකන් ඉඳලා ලංකාවට ගිය ෆ්ලයිට් එකේ ඒ අම්මගේ දිනපතාම කරන දෙයක් තමයි බුද්ධ පූජා තියෙන එක. කිරිබිනු තමන්ගේ දෑතින්ම හදලා පූජා කරනවා. ඒ දරුවොත් හොඳටම ඉගෙනගෙන. දරුවනොත් හොඳටම නිරෝගී. අම්මත් ඉතාම නිරෝගී. පින්නතුනි මේව ජීවිතේට ලැබෙන කාලයක් කරනකොට අපි බොහෝ විට එක දවසක් දෙකක් කළා අපි ප්‍රතිඵල නැහැ කියලා හිතන්නේ. එහෙමනේ දැන් බලන්න පින්නතුනි අධ්‍යාපනය ගත්තත් අපි ඉගෙන ගන්න එක අවුරුදු කීයක් ඉගෙන ගත්තදනේ? එක දවසක්වත් නැහැ ඉස්කෝලේ ගියානේ නේ. ඒ assignment දෙන එක exams එක දිගටම කරානේ අපි ගිනෑන් 3-4ක් ගියා අවුරුදු දෙකලා මේ පරෝණ නැහැ කියලා බුදිය ගන්නවද අපි නැහැ නේ නේ එකක් මිස් වුණාම ඔක්කොම ඉවරයි නේ නේ ඉතින් අන්නේ වගේම තමයි මේ ධර්ම හැදෙන එක අපි බොහෝ විට අපි අනිත් හැම දෙයකටම ප්‍රමුඛත්වය දෙනවා මේ ධර්ම හැසිරීමට අපේම ප්‍රමුඛත්වයක් නැහැ බොහෝ දෙනෙක් ගියකයි වැඩි දැන් පාටියකට යන්න ගියත් වෙලාවට යනවා අපි නේ පන්සලට කිව්වොත් ආ කමන්නේ ටිකක් පරක්කු වෙන්නේ කියලා දැන් ළඟදී ඒ වගේ කෙනෙක් පන්සලේ ඇවිල්ලා පාන් ටිකක් පතුලා හාමුදුරුවෝ මම අපි පාටියකට යන ගමන් ආවා ඉක්මනට යන්න ඕන දැන් 6ට කිට්ටු කියලා යන්න හදන. තව පාන් ටිකක් පතු කරන්න කියලා බෑ ඉක්මනට යන්න ඕනේ කියලා. ඒක කවන්නේ නැහැ යන්න. ඒක නාම ඇත්තෙන්ම මම දන්නවා ඊට කලින් දවසක එහෙම නෙවෙයි පන්සලේ වැඩසටහනකට හුඟා පැයකටත් වඩා පරක්කු වෙලා. ඒක නාම. පින්නතුනි පුද්ගලික වරදක් නෙවෙයි මේ කියන්නේ ඇත්තෙන්ම අපි කාගේ තුලත් මේ අඩුව තියෙනවා අපි ධර්මයේ හැසිරෙන්න යද්දී පින්නතුනි අපි මේ දක්වන අවධානයේ සැලකිලි අඩු ඒ නිසාම තමයි අපට ප්‍රතිඵලත් අඩු ඒ නිසා අපි අනිත් දැන් අපි බලන රැකියාවකට යද්දී කොච්චර අවධානයද කරන්නේ නේ වෙලාවට යනවා වගකීමෙන් කරන ඉවර වෙනකම්ම ඉන්නවා පන්තියකට යද්දී වුණත් කොච්චර සැලකිල්ලෙන් ඒ කරන නිසාද මේ ප්‍රතිඵල ටික අපිට තියෙන්නේ මාසික වැටුප ලැබෙන්නේ උපාධිය පාස් වෙන්නේ ඒ උසස්කම ලැබෙන ඒ ටික කරන හින්දනේ නේ අවංකව බලන්න ඒ කැපවීම Taman ධර්මයේ හැසිරෙන දිවලට කරනවද සිල් සමාදන් වීමට කරනවද දන් දීමේදී වගේ කැපවීමක් කරනවද අවුරුද්දට සැරයක් දානයක් දෙනවා කියලා කියන්න පුළුවන් කෙනෙකුට නමුත් ඒකෙන් මදි පින්නතුනි මේ ප්‍රතිඵල ලැබෙන්න තමන් එක දිගටම මේ වැඩසටහන යෙදෙන්නට ඕන. ඒ යෙදෙනකොට තමයි තමන්ගේ ජීවිතවල ධර්මයේ තුලින් වෙනසක් පේන්නේ. දැන් අපේ පේන වෙනස හිතන්න එපා මේ ජීවිතේ වෙනස කියලා. දැන් අපේ ජීවිතේ බැබලීමක් තියෙනවා නම් හිතන්න එපා මේ ආත්මභාවයක රූපින්කන් ටිකෙන් හිඳයි කියලා. ওই බැබලීම ඔක්කොම තියෙන්නේ කලින් ආත්මබල කරපු ටිකේ මේ ආලෝකයේ තියෙන එකයි. මේ ආත්මභාවය කරපු කී ආලෝකය කියලා නම් හිතන්න අමාරුයි. අපි බොහෝ දෙනාට තියෙන්නේ ඒ ගියා සසරේදී කළා වූ මහා පිනකේ බැබලීම තමයි අද මේ අපි ලබාගෙන තියෙන්නේ. මේ ආත්ම භාවයේ බැබලීම නම් මීට වඩා හුඟක් වෙනස්. මේ බැබලීම සම්පූර්ණ මානසික බැබලීමක්, මානසික ප්‍රබෝධයක්. ඒක වයසට යනවත් එක්කම අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා. මේ අද අපි ලබාගෙන තියෙන බැබලීම වයසට යන යන හුඟක් අමාරු හඳව ගන්න එක. ඒ නිසා හුඟක් මහසීනන්ට මේක ස්ථාවර කරගන්න. නමුත් ධර්මයෙන් ලැබෙන මානසික සුවය පිණිස ස්ථාවර කරගන්නේ එහෙම ලොකු මහන්සියක් දරන්න ඕනේ. එන්න එන්නම ඒ මානසික ප්‍රබෝධය සතුට අපේ වැඩි වෙනවා. හොඳයි පින්නතුනේ හැම දිනාටම බොහොම පිං. උඹ වේලාවක් බොහොම අවධානයෙන් ධර්මයට ගෞරවයෙන් බණ ඇහුවා. ඉතින් මේ කරපු කැපවීම කාලය කැප කිරීම තමයි පින්නතුනේ ඇත්තටම ජීවිතේ කාලය ඉතුරු කරගත්ත එක. ඈ තමන්ගේ ජීවිතයෙන් කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ මේවා. වෙන මොනවටද අපිට කාලය කැප කරන් තියෙන්නේ? අපි ඉගෙන ගන්න ඒවත් කරනවා තමයි ඒව හොඳට කරන්න ඕන. නමුත් මේ මෙවැනි කාලය කැප කිරීම තමයි තමන්ගේ ජීවිතෙන් ඇත්තටම ප්‍රයෝජන ගන්න අවස්ථාව මේක. ඒ නිසා ඔබ හුඟක් සතුටටපත් වෙන්න ඔබගේ මේ ගෙවෙන කාලෙන් ඔබ මේ වටිනාම ප්‍රයෝජනයක් ගත්ත කියලා මේ අවස්ථාවේ තමන් කුසල චේතන ඇති කරගත්ත විතරක් නෙවෙයි මේ ඇති කරගත්තු ප්‍රබෝධයෙන් ඔබට හෙට ඉඳන් ජීවිතයම් කිසි වෙනස ජීවිතයක කරගන්න පුළුවන් නම් තමන් මොකක් හෝ මේ අලුත් අවුරුදු ආරම්භ වෙච්ච මොහොතේ හොඳ පැතුමක් ඇති කරගන්න. මම දිනපතාම හැකි හැම මොහොතේම විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරනවා. පුළුවන් නම් එක ලිස්ට් එකකට ලියා ගන්න ඔබ. කොටු ගහලා දින දාගන්න. ඇතැම් විට එක දවසක් මිස් වුණා නම් ඊළඟ දවසේ වැඩිපුර කළ අරකටත් හිස්තන දාගන්න පුරව. එතැම්නේ වැඩිපුර වියක තියෙන දවස්වල කළා ඉදිරි දවස්වලටත් හරි දාගන්න. ඈ එතකොට තාන්න ලොකුව කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. හුඟක් ඉක්මනට කරන්න පුළුවන් සැලකිල්ලක් ඇති වෙනවා. ඒ වගේ කීපෙකින් කරන භාවනා මෛත්‍රී භාවනා විනාඩි 5යි බුදුන් වහන්සේ 5යි අනිත්‍ය භාවනට මෙහෙම ඇතුළත් තව වැඩි කරගන්නත් පුළුවන්. පින්නතුනේ දැන් මේ වගේ වෙනම ඇප් එකක කම්පියුටරේ සමහර වෙනම ප්‍රෝග්‍රෑම් හදලා තියෙනවා. දැන් අලුත්ම ක්‍රමයකට භාවනා කරන වෙලාව ඒක මාක් වෙනවා. යා ඒකෙන් ක්ලික් කළා තමයි භාවනා කරන්නේ. ඒකෙන් අවුරුද්ද අන්තිමේදී මාසෙ අන්තිමේදී කරව පෑ ගන්න එනවා යාගේ. දැන් වෙනම ප්‍රෝග්‍රෑම් තියෙනවා ඒකට. භාවනාවත් වෙන් කරනවා. දැන් මෙතන බුදුගුණ භාවනා මෙහෙම කියලා වෙනම තමන්ගේ iPad එකේ නැත්නම් laptop එකේ වෙනම mark වෙන විදිහට වෙනම program තියෙනවා. එහෙම හදලා දැන් කරනවා ඉන්නවා. ඉතින් අපි මේ තාක්ෂණයත් හොඳ පැත්තෙන් අපිට යොදා ගන්න පුළුවන් ඒකයි. හොඳයි වෙනතුනේ. හුඟා සතුටට පත්වන ඉතින් ආදරණීය මෞතුමිය ඒ කමලා මෙවරදන මාතාව මිය ගිහිල්ලා මාස දෙකක් ගත වෙන අවස්ථාවේ මෞතුමියගේ ගුණ සිහිපත් කරලා තමන්ගේ ජීවිතයට ලොකු ආලෝකයන් දල්වාගත් අවස්ථාව රැස් කරගත්ව මේ උතුම් පිණානි සංසේ ආදරණීය මෞතුමිය අනුමෝදන් වේවා. මේ පිණින් සුවපත් විය හැකි වෙනත් අතීතගත මෞද්‍යමාපිය ආදී ඥාතීන් වෙත්නම් මේ පිණින් සුවපත් වෙත්වා. ඒ වගේම මේ පිණින් සුවපත් විය හැකි යම්තාක් සත්‍යම් මේ විශ්වය තුල සිටින්නම් ඒ සියලු සත්‍යෝද මේ පිණින් සුවපත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමින් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පින්කම අනිසංසෙන් සම්මද්දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පිනතුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු වඩ වඩාත්ම හොඳින් සඵලව සිදු කර ගන්නට දෙවියන්ගේ දැහැමේ රැකවරණය ආශිර්වාදය සැලසේවා කින පෙතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පිනතුනේ. ආදරණීය මෞතුමිය වෙනුවෙන් යුතුයකමක් කළා වගේම පිනතුණුගේ ජීවිතවලටත් ලොකු ආලෝකයක් දල්වා ගත්තා. ඉතින් රැස් කරගත් මේ සියලු පින්කම නැසන්සෙන් පිනතුණු හැමදෙනාම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නිය ලැබේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නිස්සෝකා අන්තෝ සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.